සම්පූරිතා පමිත පාර මිතා බලේන විද්වන්සියෝ කිලකිලේස සමෝලජාලං තේනේව ලන්ද අරහම් අරහෝති නාමං වන්දාමි බුද්ද මමලම් හදයේට පෙන්තවා නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා අදිචින්ත මනුයොන්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා සම්බාති සංවැලිහි මෛත්‍රී බෞද්ධ විහාරස්ථානයේ ගරුතර ස්වාමින් වහන්සේලගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින අජන්ත මහත්මා තියනිය ඇතුළුවේ පෞලේ ඥාතීන් කවුරුත් ඒක රාශී වෙලා ඒ පින්නතුන්ගේ දායකත්වයෙන් මේ සිල්ගත්තු පින්නතුන් වෙනුවෙන් කරන ධර්ම දේශනාමය පින්කමයි කුසල කර්මයයි අද අප මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර කිහිපයකට කලින් මියගිය තමන්ගේ ආදරණීය දියණිය සහෝදරිය දෙලිනී ශ්‍රී රාම්‍යා දියණියට පුණ්‍යානුමෝදනා කිරීමට. ඉතින් මේ ප්‍රාර්ථනාවත් ඉටු වේවා කියන පැතුමෙන් අපේ ධර්ම ශ්‍රවණය කරමු. අපේ සිත කුසලයට යොමු කරමු. පින්තුනේ පුණ්‍යානුමෝදනා කියන කරුණ අපේ තේරුම් ගන්නට ඕන. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ ට්‍රාන්ස්ෆර් කියලා නේද? ඈ we are going to transfer merits කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ. නමුත් පින්තුනේ ට්‍රාන්ස්ෆර් කියන වචනේ යෙදුවට මේක අපි තේරුම් ගන්නකොට හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. දැන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් දෙයක් කෙනෙක් අකමැත්තෙන් ඉන්න වෙලාවේ දිනුවත් යවන්න පුළුවන් නේද? නමුත් පුණ්‍යානුමෝදනා කියන එක ඊට වඩා වෙනස් කාරණයක්. පුණ්‍යානුමෝදනාවකදී මොකක්ද ඇත්තටම සිදුවන්නේ? පුණ්‍යානුමෝදනා අනුමෝදනා කියන වචනේ තේරුම මොකද්ද? අනුමෝදනා කියන්නේ යමක් අනුව සතුටු වීම කියන එක. එතකොට දැන් අපි කරන ක්‍රියාවක් දිහා බලලා යම් කෙනෙක් සතුටු වෙනවනම් ඒකටයි අනුමෝදනා කියලා කියන්නේ. එතකොට අපි පුණ්‍යානුමෝදනා කරනකොට කෙනෙක්ගේ පිළිබඳව අවිඥානිකව සංවේදීව ඉන්නවනම් එයාට පින් අනුමෝදන් වෙන්නේ නැහැ. දැන් අපි කරන්නේ ඒ මියගිය කෙනෙක් වෙනුවෙන් එයා යම් කිසි තැනක අපෙන් පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒ තැනැත්තාටත් මේ සඳහා අවධානය යොමු කරන්න කියලා ආරාධනා කරලා එයත් මේ පින්කමේ කොටස් කරවීම බවට පත් කර ගැනීමයි කරන්නේ. සාමාන්‍යයෙන් අපි පැන් වඩලා හිස් වාජනයකට වතුරවත් කරනවනේ. දැන් හිස්ව තියෙන වාජනයක් පිරලා ඉතිල යනවා වගේ අපි කියනවා මියගිය කෙනෙක් පින් අනුමෝදන් වෙන්න කියලා. හැබැයි අපිට බලෙන් පින් දෙන්න බෑ. ඒ පින් ලබා ගන්න පුළුවන් තැනක මානසිකත්වයක හිටියොතින් තමයි එයා මේ දෙස බලලා සතුටු වෙන්නේ. සතුටුවල තමන්ගේ පින දිනු කරගන්නේ. හැබැයි පින්නතුනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් ඒ තැනැත්තා අපින් පින් බලාපොරොත්තු වෙ නොහිටියොතින් අවදානෙ නොහිටියොතින් ඒ තැනැත්තා පින් අනුමෝදන් නොවුනොත් අප කරන පින්කම අපත යනවාද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්තුනි අපේ මියගිය ඥාතීන් සසරගත ඥාතීන් එක නෙදෙනෙක් නෙවෙයි. අපමණ ඥාතීන් අපේ ඉන්නව මවදෙමව පියෝ සහෝදර සහෝදරයෝ අතීත ආත්ම භාවවල බොහෝ ඥාතීන් අපිත් එක්ක එකට හිටිය අය පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා එක්කෙනෙක් වෙනුවෙන් අපි පින් අනුමෝදන් කළත් බොහෝ දෙනෙක් ඒ පින්කම් දැකලා සතුටු වෙනවා. ඒ නිසා ඇතැම් විට මේ දියණිය අපේ අජන්ත මහත්මයාගේ එකාත්ම භාවයක දේහක දියණියක් වෙන්න පුළුවන්. ඇතැම් විට තව දියණිවරු වෙන්න පුළුවන්. දියණිවරු සිය ගණන් ඉන්න පුළුවන් සමහර අතීත ආත්ම භාවවල හිටියය. මෞදේම අපියොත් එහෙමයි. ඇතැම් විට අපිට එක්කෙනෙක් නැතිනම් අපි හුඟා කඩනවා. ඇතැම් විට අපි සසරෙදිත් ඒ වගේම වෙනත් වෙනත් දියණිවරු මිය ගිහිපු වෙලාවේ ඇඬලා තියෙනවා. මෞදේමාපි වෙලාවේ ඇඬලා තියෙනවා. ඇතැම් විට ඒ ඇඬපු අය යම් කිසි කෙනෙක් වෙන ඇඬුවා නම් අපි ඒ ඇඬපු අය මෙතන ඇතැම් විට ඉන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ සසර ගමනක් එන්නේ බුදුහාමුදුරේ නිසා දේශනා කළේ අපේ සසර යන ගමනේදී අපේ අම්මලා අතීතයේ හිටිය අම්මල වෙනුවෙන් ඒ අය මැරිච්ච වෙලාවේදී අපි ඇඬපු කඳුළු එකතු කරවතින් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. අපේ එකම දරුවෙක් වෙනුවෙන් මැරිච්ච අවස්ථාවලදී ඒ දරුවගේ දුකට අපි අඬපු කඳුළු එකතු කරවතින් මේ මහා සාගරයේ කඳුළු වලට වැඩි කියලා. ජලයට වඩා වැඩි කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළේ කියනවා ඔබ ඉදිරියටත් මේ කඳුළු ගංගා පුරවන්නද හදන්නේ කියලා. එහෙනම් මේ ධහම ඉක්මනට අවබෝධ කරගන්න. දැනටත් පින්නතුනේ අපේ ඇස් දෙක අද ලස්සනට තියෙන්න පුළුවන්. හැබැයි අනාගතේ අපට අපේ ළඟම ඥාතීන් මිය ගියාම අඬන්න තියෙන හේතු ටික තුරුළු කරගෙන තමයි අපි මේ ඉන්නේ. අපට එහෙම කාටවත් නෑ කියන්න බෑ. අපට කියලා ළඟම අම්මල සාත්තුල ඥාති මිත්‍රාදීන් ඉන්නවනම් හිතවතුන් ඉන්නවනම් එහෙම නැතුණත් Tamanටම කියලා ශරීරයක් තියෙනවනම් අපි හැම දිනෙකමත් පින්නතුනේ මේ ඉරණමට මුහුණ දෙන්න අපි ඉන්න අය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මෙන්න මේ හඬන්න වෙන හේතුව කියලා. අන්න ඒ හේතුවෙන් අපිව මුදවලා ඒ කෙලෙස් ටිකෙන් අපි වයින් කළා අප විහෙළම මානසිකත්වයට තබනටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ නිසා අපි එකතකින් යුතුයකමක් කරලා ඒ දිනේට පුණ්‍ය ආනුමෝදනා කරන ගමන් අනිත් පැත්තෙන් අපි වඩා වඩාත්ම ධර්මයේ පැතිර යොමු වෙනටත් මෙවැනි අවස්ථා අපි උදාහරණයක් කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් අපේ ධර්ම දේශනාව ආරම්භ කරමු. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට වඩාත්ම සතුටෙන් ජීවත් වෙන ක්‍රමය දේශනා කරපු මාර්ගය. බුදුහාඳුරන්ගේ ධර්මය දැනගත්තොත් තමයි පින්තුනේ අපි නියම විදියට සතුට විඳින ක්‍රමය අපි දන්නේ. එහෙම සතුට විඳින ක්‍රමය දන්නේ නැති අය තමයි පින්තුනේ සතුට ලබන ඉතාම සුළු වේලාවක සතුට ලබන්න හුඟා කාලය ධනය ශ්‍රමය කැප කරන්නේ. දැන් අද නිමාඩු දවසක හිම ඔබට ඇතැම් විට බලා ගන්න පුළුවන් පාරේ යනකොට සමහර අය විනෝදගත කරන්න කොහොමද යන්නේ කියලා. දැන් මට එනකොටත් ඒ වගේ මොන ගැහුණා එක්කෙනෙක් එක කට්ටියක් වාහනයක පිටුපස්සේ අර ලොකු ට්‍රෝලර් බෝට් එකක් තියාගෙන යනවා. ඉතින් ඇතැම් විට හැතැම්ම සිය ගණන් මේකත් අරගෙන යනවා ගිහිල්ලා. ඉතින් ඒක වතුරක දාලා ටිකක් කළ පැදලෙනවා සතුටට. පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකෙ මිනිස්සු සතුට විඳින ක්‍රමය කියලා කියා කරන්නේ මහා වෙහෙසකර දෙයක් කරන්න කියලා. හරියට බඩගිනි වෙච්ච කෙනෙකුට උගහක් දෙනා වගේ කියලා. දැන් වා කුසගින්න ඉන්න කෙනෙකුට උගහක් දුන්නත් කොහොමද? එකපාරක් උලුවන් දෙයට කන්න එක නැත්තම් ඉතාලම බඩගින්නෙන් එන කෙනෙක්ට වී ටිකක් දෙනවා වගේ කියලා. වී ටිකක් දුන්නාම පුළුවන් දෙකපාර කන්න. ඒ වී ටික කොටන්න ඕන, පොලන්න ඕන. ඊට පස්සේ හාල් ටික විතරක් කන්නත් බෑනේ නේ. ආයි හාල් ටික ගරන්න ඕන, හොදන්න ඕන, තම්බන්න ඕන. ඊට පස්සේ බත් විතරක් කන්න පුළුවන්ද? ඒත් බෑනේ. තම වෑංජනක් හදාගන්න ඕන. වෑංජනක් මාදි ඊට පස්සේ සෝස් වර්ගයක් දානවනේ. එහෙමම ඊට පස්සේ මහා ලොකු වෙහෙසක් දැරලා තමයි ඒ කුසගින නිවාගන්නේ. එහෙම ලෝකේ ගැන සඳහන් කළ බුදුහණෝ කියනවා මණ්ඩපෙය්‍යමිතම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. මේ බ්‍රහ්මචර්යාව මේ ආර්ය ධර්ම කියන එක පිනතුනේ හරියට කුසගින්නින කෙනෙකුට මේ වදයක් දුන්නා වගේ කියලා. දැඩිය බඩගින්නෙන් ඉන කෙනෙකුට මේ වදයක් දුන්නාම කොහොමද? එකපාර කටේ දාගන්න පුළුවන් මේ වදේ පැත්තවත් බලන්න ඕනේ අපිට. කොයි පැත්තෙන් කෑවත් ඒකේ රස එනවා ඉක්මනටම ශක්තිය ශරීරයට අවශෝෂණය වෙනවා. පින්නතුනේ ධර්මය කියලා කියන්නේ ඒ වගේ. ධර්මයේ සාන්දෘෂ්ටික දෙයක්, ඒක අකාලික දෙයක්, ඒක ස්වාකාත වූ දෙයක්. මනවින් දේශනා කරු මේ ධර්මයේ පින්නතුනේ අපේ ජීවිතයට අපි සම්බන්ධ කරොත් සම්බන්ධ කරන ප්‍රමාණයට එහි ප්‍රතිඵල අපට මේ ලෝකයේදීම දකින්න පුළුවන්. ඒ නිසා පින්නතුනේ බුදුහාඳුරන්ගේ ධර්මය අහන අය තමයි ලෝකේ වාසනාවන්තම අය. ලෝකේ ඉක්මනටම දුක නිදහස් වෙන ක්‍රමය, ඉක්මනටම වඩාත්ම සතුට ලබන ක්‍රමය දන්නේ බුදුහාඳුරන්ගේ ධර්මය අහන කෙනා. හැබැයි ඒක ඇහුවට විතරක් බෑ පින්නතුනේ. අහන දේ හොඳ නුවණින් අහන්නට ඕන. ඒ අහන දේ නිතර නිතරම එදිනෙදා හිතන්නට ඕනේ කාරණා. ඒ වගේ මේ හිතන දේ සමතය දර්ශනා භාවනා වලින් ස්ථාවර කරගන්නටත් ඕන. දැන් බොහෝ විට අපි ධර්මශාලාවේදී හොඳ අවධානයෙන් බණ අහනවනේ. නමුත් ධර්මශාලාවේ නැගිටලා ගියාට පස්සේ අපි සාමාන්‍යය වගේ කිසි වෙනසක් නැහැ අපි. එතැන් පටන් අවුරුදු 25 සීල් ගත්තත් අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙලා නැහැ. ඇයි වෙනසක් නොවුනේ? වෙනසක් නොවුනේ පින්නතුනේ අපි ඇතැම් විට ධර්මශාලාට විතරක් ඒක සීමා කරලා තියෙනවා. ඒ ගැන නිතර නිතරම අපි හිතන්නේ නැහැ. ඒ වගේම අපි භාවනා කරන කාලය ටිකෙන් ටික අපේ වැඩි වෙලා නැහැ ඒකයි. ඒ නිසා තමන් කරන සමත භාවනාව සිත එකඟ කරගැනීමේ භාවනාව, විදර්ශනා භාවනාව තත්පරයෙන් තත්පරේ හැරි තමන් වැඩි කරගන්නට ඕන. ඒ වගේම පින්නතුනේ පින්කම් කරන්න කරන්න ධර්ම මාර්ගයේ ඉන්න තමන් විසින් බැලිය යුතු දෙයක් තමයි තමන්ගේ ළඟ තියෙන තෘෂ්ණා, දෘෂ්ටිමාන වැඩි වෙනවද අඩු වෙනවද කියලා. මොනවද? තෘෂ්ණා, දෘෂ්ටිමාන. ඇතැම් විට අපි හුඟා පින්කම් කළා වෙන පුළුවන්. නමුත් පින්කම් කළා තා මම්මයි පින්කම් කළේ අපිමයි මේ දායකත්වයේ දරුවේ කියලා තමන් නිතරම ඉස්මතු වෙන උත්සාහ කරනවා නම් තමන්ගේ මාන්නය වැඩිලා, තමන්ගේ සක්කාය දිට්ඨිය වැඩිලා, තමන්ගේ තෘෂ්ණාව වැඩිලා. එතකොට පින්කම්ලා නිසා සංසවේදීයට තමන්ගේ සස්රේදී සැප විපාක භවභෝග සම්පත් ලැබෙයි. ආවිස්සය වර්ණයේ සැපේ ලැබෙයි. නමුත් පින්නතුනේ ප්‍රඥාවෙන් අපි බලාපොරොත්තු ඉලක්කය කරා අපේ යන්නේ නැහැ. දැන් මේක තමයි ප්‍රධාන වශයෙන් අපි ඉතාම සංවේදී වෙන්නට ඕන. මෙන්න මේ කරුණෙදි පින්නතුනේ දැන් අපි ස්වාමීන් වහන්සේලා ඔබට ආමන්ත්‍රණය කරනකොට පින්නතුනි කියලා කියන්නේ ඔබ පින්වත් අය නිසා. ඇයි පින්වත් කියලා කියන්නේ? දැන් ජනාධිපතිවරයෙකුට උනත් සාමාන්‍ය විදිහට කතා කරනකොට පින්නතුනි කියලා කියන්නේ නැහැ. අපි පින්වතුනි කියලා කියන්නේ කොයි වෙලාවකද සාමාන්‍යයෙන්? ඔව් සාමාන්‍යයෙන් බණහන වෙලාවේදී තමයි පින්නතුනි කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? සාමාන්‍යයෙන් අපි දැන් අසරණ කෙනෙකුට සැලකුවත් පින්කමක් නේ කරන්නේ. හැබැයි එතෙන්දී පින්නතුනි කියලා කියන්නේ අපි. ඒකත් පුණ්‍ය කටයුත්තක් නේ. පින්නතුනි කියන්නේ පින්නතුනි බුදුදහමෙහි පින බලන්නේ කෙනෙක් කොයිතරම් පින්වත්ද කියලා බලන්නේ. ඒ කෙනාගේ රූප සම්පත්තියවත්, ඒ කෙනාගේ ධනයවත්, ඒ කෙනාගේ පිරිවර සම්පත්තියවත් එයා කරන පින්කම් ප්‍රමාණය අනුවවත් නෙවෙයි. කෙනෙක් පින්වත්ද කියලා ඉහලින්ම බලන මිම්ම තමයි, මෙෂර්මන්ට් එක තමයි යම් කිසි තැනැත්තෙක් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය දේශනා කරනකොට එයා කොයිතරම් අවධානෙන් ඒ ධර්මය අහන්න සෝදානන්ද කියන කාරණය. මේක තමයි පින්නතුනි පිනේ ඉහළම தත්ත්වය. අපි කොයිතරම් පින්වත්ද කියලා අපිටම බලාගන්න පුළුවන් අවස්ථාවක් මේක. බුදුරජාණන් වහන්සේගේ සැබෑ ධර්මයක් දේශනා වෙනකොට අපි කොයිතරම් අවධානයෙන්, සාවධානව, නිහතමානීව, බුද්ධිමත්ව ඒ ධර්ම දේශනාවහනට සූදානම් වටා පිටාවක අපි ඉන්නවාද කියන කාරණය තමයි අපේ පින ඉහළින්ම බලන අවස්ථාව. කෙනෙක් රටක නායකයෙක් වෙන්න පුළුවන්. කෙනෙක් රටක රජ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ රජතුමාගේ දරුවෙක් පිළිප දෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ ඒත් කෙනෙක් පින්වත් කෙනෙක් කියලා කියන්නේ. සාමාන්‍ය විදිහ ලෝකයේ පින්වත් කියලා කියනවා. නමුත් බුදුදහමේ හැටියට ශ්‍රණ සම්පතිය ලැබුවා වෙන්නේ. ඒත නැත්තම් හොඳ මානසිකත්වයකින් හොඳ අංග ප්‍රත්‍ය යුක්තව එයා ධර්මය අහන්නට සෝදානන්ද කියන කාරණය මතයි එයා පින්වත් කියන එක තීරණය වන්නේ. ඒක සසරෙදිත් යම්කිසි ප්‍රාර්ථනාවක් පිනක් තියෙනට ඕන. හැබැයි ඒ පින විතරක් මදි. ඒ පිනට වර්තමානයේ අපේ ළඟ තියෙන දක්ෂතාවය තියෙනට ඕන. අපි දක්ෂ වෙන්නට ඕන. මොකද දක්ෂතාවය කියලා කියන්නේ ධර්ම දේශනාවක් සඳහන් වෙනකොට දේශනාවට හොඳ අවධානයෙන් අනුපිළිවෙලින් ඒ ධර්ම ගැන අවධානයෙන් අහන්නට ඕන. එහෙම හුවොත් තමයි ඒ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින්තුනේ මේ වටිනා දර්ශනය අපි ලැබිය මහා පිනකින්. ඒ නිසා ඒ පින ගැන ඔබ නිතරම සතුටු වෙන්න. ඇතැම් විට ඔබ රටක නායකයෙකුට වඩා නායකයෙක්ගේ දරුවෙකුට වඩා ඔබ වාසනාවන්තයි, ඔබ පින්වත් කෙනෙක්. ඒ පින ගැන නිතරම හිතන්න. අපි නියම විදියට දර්ශන ඉගෙන ගත්තනම් අපි දන්නවා සතුට ලබන ක්‍රමය, අපි දන්නවා දුකෙන් නිදහස් වෙන ක්‍රමය දන්නවා. අපට මානසික වශයෙන් දුකක් එනවනම් ඒ දුක එන අවස්ථාවේදී ඒ දුක ඇත්තටම ඇතිවන්නේ කොහොමද? දැන් අපි කියමු කෙනෙක් මිය ගිහිල්ලා කියලා. මිය ගිහපු කෙනෙක් වෙනුවෙන් අපි ළඟමෙන් ඇසුරු කරපු කෙනෙක් මිය ගිහිල්ලා මරණයට පත් වෙලා, ඒ ගැන අපට හරි දුකයි. නැත්නම් අපට කවුරු හරි කෙනෙක් හිතරි දෙන්න බැන්නා. අපට දැන් දුකයි. මේ අවස්ථාවේදී පින්නතුනි ඇත්තටම අපේ හිතේ මොකද වෙන සිද්ධිය? මොකද්ද අපේ සිතේ වෙන්නේ අවස්ථාවේදී? අපි ඒ සිද්ධිය සිහි ගන්නකොට පින්නතුනි අපි ඒ අතීත අත්දැකීමට ගිහිල්ලා ඒ අතීත අත්දැකීම තුළ අපි ජීවත් වෙනවා. දැන් ඥාතියෙක් මිය ගියා නම් මිය ගිහිල්ලා කෙනෙක් ඒ වෙනුවෙන් අඬනවා නම් අඬන වෙලාවේදී අපේ හිතේ ස්වභාවය මොකද්ද? අපි ඒ තැනැත්තා ජීවත් වෙන කාලේ කරපු කීප දේවල් දැන් මතක් කරගන්නවා. මතක් කරගෙන දැන් ඒ සිද්ධිය වෙනවා වගේ ඒ සිද්ධිය තුළ අපි ජීවත් වෙනවා. එයා සෙල්ලම් කරනකෝ, සෙල්ලම් කරපු හැටි හරි, කෑම කාපු හැටි, ඉගෙන ගත්තු හැටි හරි, අපට සලකපු හැටි, අපි කෙරෙහි අපිත් එක්ක කතා කරපු හැටි, දැන් මේ සිද්ධිය තුල අපි ජීවත් වෙනවා. එතකොට මේ සිද්ධිය තුල ජීවත් වෙනකොට අපි දන්නේ නැහැ මේක අතීත සිද්ධියක් මේ අපි සිහි කරන්නේ, මේ සිද්ධිය දැන් නිරුද්ධ වෙලාය කියන එක අපි දන්නේ නැහැ. දැන් අපි කියමු අපි මේ අපි යම් කිසි කෙනෙක් වෙනුවෙන් දුක් වෙනවා. ඒ ඥාතිවරයාගේම ළඟම ඥාතියෙක් අපි කියමු ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. නැත්නම් අපි කියමු මහාන වෙලා ඒ තැනැත්තා රහත් වුණා කියලා. අපි කියමු මේ රහතන් වහන්සේත් ඒ මළගෙදරටම ගියා කියලා. දැන් අනිත් ඥාතීන් ඔක්කොම අඬනවා. අර අතීත සිද්ධිය මතක් කර කර අඬනවා. දැන් මේ මිය ගියපු කෙනාගේ ළඟම ඥාතිය වෙන රහතන් වහන්සේත් ඒ මළගෙදර ඉන්නවා. රහතන් වහන්සේ අඬනවද? ඇයි අඬන්නේ නැත්තේ? රහතන් වහන්සේට අමතකද ඒ සිද්ධි ටික? අමතක කළ දෙන්නේ. දැන් අපි සාමාන්‍ය කෙනා අමතක කරන්න කියලා නේ කියන්නේ. දුක ඇති වෙන කාරණයක් වෙච්චම අපි කියන ඕවා අමතක කළා දාන වෙන දෙයක් හිතන්නේ කියලා නේ. රහතන් වහන්සේ අමතක කළ දෙන්නේ. රහතන් වහන්සේට හොඳට මතකයි සිද්ධි ටික ඔක්කොම. ඇතැම් විට අර අඬනටත් වඩා මතකයි. ඇයි රහතන් වහන්සේ නොඅඬන්නේ? රහතන් වහන්සේ දන්නව දැන් මේ සිහි කරන්නේ දැන් සිද්ධිය නෙවෙයි, ඒ අපි අතීත සිද්ධියයි සිහි කරන්නේ. ඇතැම් විට ඒක නැත් එක සෙල්ලම් කරපු හැටි, ඇඳපු ඇඳුම්, ඒ මොනවත්වත් දැන් සජීවී ලෝකේ නැහැ. දැන් අපි සම්පූර්ණ මේ අතීත සිද්ධියට ගිහිල්ලා අතීත ඒ සිදුවීම අපි නැවත මේ රඟපානවා. ඒ සිද්ධිය තුළ දැන් සිදුවෙන දෙයක් විදියට හිතලා අපි ඒ තුළ ජීවත් වෙනවා. එතකොට පින්නතු ඕන තරම් අඬන්න පුළුවන්, හඳුළු ඕන තරම් එනවා. එතකොට අපි යම් කිසි වෙලාවක අපි දුක් වෙනවා නම් ඒ විතරක් නෙවෙයි, අතීත සිද්ධියක් වෙන යම් කිසි රාගික හැඟීමක් ඇති වෙනවා නම් ඒ හැම වෙලාවකදීම ලක්ෂණය තමයි අපි අතීත සිද්ධියට ගිහිල්ලා ඒ අතීත සිද්ධිය නිරුද්ධ වෙච්ච දෙයක් කියලා නොදැනගෙන ඒ සිද්ධියත් එක්ක අපි ජීවත් වෙනවා. එතකොට බුදුදහම කියලා දුකෙන් නිදහස් වෙන මාර්ගය මොකද්ද? දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා කියන්නේ අපට යමක් සිහි වෙනකොටම තමන් දැනගන්නට ඕන. දැන් මේ සිහි කරන්නේ ඒ සැබෑ සිද්ධිය නෙවෙයි, නිරුද්ධ වෙච්ච සිද්ධිය දැන් මේ සිහි කරන්නේ. ඒක සිත අපේ තමන්ගෙම සිත තමන් සිහි කිරීම සති කියන චෛතසිකයෙන් ඒ සිද්ධිය සිහි කරනවා කියන සිද්ධිය තමන් දකින්නට ඕන. ඒ සිහි කරන සිද්ධියත් ස්ථිර දෙයක් නෙවෙයි, නිත්‍ය දෙයක් නෙවෙයි. ඒකත් මේ මොහොතේ හේතුවල ඇතිවීමෙන් ඇති වුණා, ඒ මොහොතම නිරුද්ධ වෙන කාරණයක් කියන එක අපි දකින්නට ඕන. හරියට පින්නතුනි, සිහිය සහ නුවණ දෙක එකට එක මොහොතක රඳව ගත්තොත් අපිට පින්නතුනි නඩන්න බෑ. ඒවලට බලෙන්වත් නඩන්න බෑ. අනිත් කෙනෙකුට පෙන්වන්න කියලා නඩන්න බෑ අපට. පින්නතුනි අපි කණ්ණාඩියක් ළඟට යනකොට අපේ රූපය පේනවනේ. එතකොට ඒ පෙනෙච්ච රූපය අපේ කණ්ණාඩි ළඟින් ඈත්තර දැන් මෙහි ඉන්නකොට අපට අපේ කණ්ණාඩියේ පෙනෙච්ච රූපය, අනේ ඒ රූපයට කවුරු හරි ගහද දන්නේ, ඒ රූපේ පෙනෙච්ච කරාබු දෙක ගලව ගනියද දන්නේ, ඒ රූපේ පෙනෙච්ච කොණ්ඩේ අවුල් කරගන්නේ අවුල් කළාද දන්නේ කවුරුවත් කියලා අපිට දුකක් හට ගන්නවද? ඇයි හට නොගන්නේ? ඔව්, එතනම නිරුද්ධ වෙනවා කියන එක අපට නුවණ තියෙනවා. ඒ නුවණ තියෙන නිසා ඒ කණ්ණාඩි අපි දැකපු අපේ රූපය ගැන කිසිඳු ඇලීමක්වත් ගැටීමක්වත් දුක් ටිකක්වත් අපට නැහැ. ඒ සිද්ධාන්තියම තමයි පින්නතුනි, අපි යම්තා අතීත සිදුවීම අපි ලබලා තියෙනවා නම් කෙනෙකුට කියන පුළං හාඳුරනේ ඒක නැති වුණාට දැන් අපේ ඥාතීන් පාවිච්චි කරපු ඇඳුම් ටික තියෙනවා, සෙරෙප්පු දෙක තියෙනවා, ඒක නැති වුණේ කොහොමද කියලා, ඒක තියෙනව නේද කියලා. පින්නතුනි ඒකත් තියෙන්නේ තමන් සිහි කරන මොහොත විතරයි. අපි භෞතික ලෝකයේ කියලා පින්නතුනේ දෙයක් තිබ්බට ඒකේ පදනම යට හරය බලන් ගියාම අපි ඒක හඳුනාගන්නේ චිත්ත චෛතසික වලින්. අන්තිමටම අපි හඳුනාගන්නේ අපේම සංඥා වේදනා කියන මානසික ස්වභාවය අපි හඳුනාගන්නේ. අපි පින්නතුනේ ඇසෙන් රූපයක් දකිනවා කියලා අපි කිව්වට මේකේ වර්ණ මාත්‍රේ විතරයි අපට දැනෙන්නේ. ඊට පස්සේ අපි මේක හඳුනා ගන්නකොට ඒක අපේ හිතේ සංඥා වේදනා වශයෙන් තමයි ඒක හඳුනාගන්නේ. හඳුනා ගන්නකොට මුලින් දැකපු එක නිරුද්ධ වෙලා. අපි මේට අවුරුදු ගානකට කලින් වෙච්ච එකක් විතරක් නෙවෙයි. දැන් අපි දැන් ඔබ මගේ හඬ අහනවා නම් ඔබ මං කියන වචන ටික තේරුම් ගන්නකොට මුලින් නැති වෙච්ච හඬ නිරුද්ධ වෙලා ඊට පස්සේ ඔබේ සිතුවිලි වලට ගිහිල්ලා සංඥා වේදනා දෙකෙන් තමයි හඳුනා ගන්න මට්ටම එනකොට අර මුල තත්ත්වය නිරුද්ධ වෙලා. අපේ හිතේ වේගවත් බව නිසා අපට මේක පේන්නේ නැහැ. නමුත් පින්නතුනි යථාර්ථය මේක. මෙන්න මේ තත්ත්වය අවබෝධ කර ගැනීම දක්වා අපේ මානසිකත්වයේ දිනු කරන්නයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියලා අපට තියෙන්නේ. පින්නතුනි මේක අපි හැකිතාක දුරට අහලා මේක අපේ ජීවිත දර්ශනය බවට පත් කරගත්තොත් පින්නතුනි ලෝකයේ අනිත් මිනිස්සු සැප විඳින කියලා කරන දේවල් ගැන අපට පුදුම විදියට සංවේගයක් හට ගන්නවා. ඇයි අපට ඊට වඩා ලොකු දර්ශනයක් මේ සැප විඳින ක්‍රමයක් නේද? මේ බුදුහාමර දේශනා කළ තියෙන මේ දුකේ නිදහසන ක්‍රමයක් නේද කියලා එදාට තමයි පින්නතුනි බුදුහාඳුර ගැන සැබෑ ගෞරවයක් අපට එන්නේ. අදත් අපි බුදුහාඳුරන ගරු කරනවා. අද ගරු කරන්නේ කොහොමද? අර පොඩි කාලේ අම්මලා පුරුදු කරානේ පුතේ බුදු සාදර වඳින්න කියලා. ඒ පුරුදු කරපු පුරුද්ද තමයි ඇත්තිය මේ දිගට යන්නේ අපි. ඇතැම් විට සම්ප්‍රදායික අපේ චාරිත්‍රයක් විදිහට ආපු එක. නමුත් පින්නතුනි හැබෑ ලෙසම බුදුහාඳුරන්ගල අපි දන ගහලා වඳින්නේ මෙන්න මේ දර්ශනය බුදුහාඳුරෝ අපට දේශනා කළා නේද කියලා ඒ ගෞරවයත් එක්ක. ඒ නිසා මෙන්න මේ ගමන් මාගෙදී පින්නතුනි අපට ප්‍රධානම දේ තමයි අපේ ජීවිතයේ සතුට හෝ දුක තීරණය කරන ප්‍රධානම දේ තමයි අපේ හිත. බුදුහාඳුරෝ දේශනා කරනවා යම්කිසි කෙනෙකුගේ ශරීරයට ජීවිතයට තියෙන රැකවරණය තමයි යම්කිසි කෙනෙකුගේ භෞතික ශරීරයට තියෙන රැකවරණය තමයි සිත. සිත නැත්තම් මේ ශරීරය වැටෙනවා කඩාගෙන. ඒ වගේම සිතට රැකවරණයක් තියෙනවා. සිතට රැකවරණය මොකද්ද? සිතට රැකවරණය තමයි සතිමත් බව, සම්මා සතිය. සම්මා සතියට රැකවරණයක් තියෙනවා, ආරක්ෂාවක් තියෙනවා, පිළිසරණක් තියෙනවා. සතියට තියෙන පිළිසරණ මොකක්ද? විමුක්තිය, කෙලෙස් වලින් සිත මුදවා ගැනීම. විමුක්තියටත් රැකවරණයක් තියෙනවා, පිළිසරණක් තියෙනවා. විමුක්තියට තියෙන පිළිසරණ මොකද්ද? නිවන. එතකොට ශරීරයට තියෙන රැකවරණය මොකද්ද? ශරීරයේ තියෙන මොකක් තියෙන හින්දද? හිත තියෙන හින්දා. හිත නැති වුණ ගමන් මොකද්ද වෙන්නේ? දැන් මේ මොහොතේම අපි කාගෙත් හිත ටික නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම? මෙතනම ඇලවල තියෙන්නේ. හා. ඊට පස්සේ ඉතින් කවුරු හරි එලා අනේ මේ ඔක්කොම ටික මැරිලා කියලා ඉතින් ඔක්කොම ටික 911 වලින් ඇවිල්ලා ඔක්කොම ටික අරගෙන යයි වාහනේක දාගෙන. පින්නතුනේ මේ ශරීරෙට තියෙන රැකවරණය තමයි හිත කියන්නේ. ඒ හිතට තියෙන හිතට නියම රැකවරණයෙන් ලැබෙන්නේ නිකන් හිතක් තිබ්බට හිතට රැකවරණයක් ලැබෙන්නේ නැහැ. හිතට මිතුරෙක් එකතු කරන්නට ඕන. එතකොට තමයි හිත මිතුරු වෙන්නේ. දැන් අපි හිත මිතුරන් හොයාගෙන බැහැරට යන්නේ. හිතට මිතුරා කවුද? හිතට මිතුරා තමයි සිහිය. තමන්ගේ ශරීරයටයි තමන්ගේ කයටයි මොකද්ද වෙන්නේ කියන එක ගැන නිතර අවධානයෙන් සිටීම. නැත්තම් වර්තමාන මොහොත තුළ ජීවත් වීම. දැන් අපි බොහෝට ජීවත් වෙන අතීතේ නේනේ. දැන් මේ බණ කියද්දිත් අපි අතීත සිදුවුණට කොච්චර යනවදනේ? මේ වචනත් එක්ක සසඳමින් අතීතයට මෙයන්නේ අපි. පින්නතුනි වර්තමාන මොහොත තුළ හිත කොයිතරම් දුරට අපි පවත්වා ගන්න දක්ෂද කියන එක මත තමයි අපේ සතුට තීරණය වෙන්නේ. අපේ දක්ෂතාවය බලන්නේ මෙතනින්. අපේ ධනෙන්වත්, අපේ උගත්කම් වලින්වත්, අපේ ඥාති මිත්‍රාගෙන්වත් නෙවෙයි තමන්ගේ වටිනාකම, තමන්ගේ සාර්ථකත්වය මනින්නේ. තමන්ගේ දක්ෂතාවය මනින්නේ. තමන්ගේ දක්ෂතාවය මනින්නේ තමන්ගේ හිත වර්තමාන අරමුණෙහි පවත්වන්න තමන් කොයිතරම් වේලාවක් සිට එක අරමුණක වර්තමානයේ සිට පවත්වා ගන්න දක්ෂද කියන කාරණේ මතයි තමන්ගේ දක්ෂතාවය තීරණය වෙන්නේ. ඒ මත තමයි තමන්ගේ සතුට තීරණය වෙන්නේ. ඒ මත තමයි තමන් කොයිතරම් දුරට දුකෙන් නිදහස් වුණාද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා කයට තියෙන රැකවරණය තමයි හිත. හිතට තියෙන රැකවරණය තමයි සතිය, සිහිය, නිතරම සිහියෙන් ඉඳීම. සිහියෙන් හිටිය ගමන් මොකද වෙන්නේ? සිහියෙන් හිටිය පමණට පින්නතුන හිතට රාග, ద్వේස, මෝහ එන්නේ නැහැ. කෙනෙක් ගැන අමනාපයක්, යම ගැන දැඩි රාගයක්, මුලාවක් ඇති වෙන්නේ නැහැ සිහියෙන් හිටිය පමණට. හැබැයි නිකම්ම වර්තමාන හිටියයි කියලා හරියන්නේ නැහැ. ධර්මඥානයත් එක්ක ඉන්නන හරියට හේතුඵල දහම පටිසම්පාදික වෙන අවබෝධයෙන් ඉන්නට ඕන. නැත්තම් පොඩි ළමයිනුත් වර්තමානයේ තමයි ඉන්නේ. පොඩි ළමයි සෙල්ලම් කරගෙන මුකුත් බරක් නැහැ එයට. හැබැයි ඒ අය වර්තමානයේ හිටියා කියලා එයාලා බුද්ධිමත් ඉන්නේ කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. දැන් පොඩි ළමයට කිසි බරක් නැහැ නේ hina වෙලා සතුටෙන් දැන් මෙතෙන්ට එක්කන් ආවා එළිය සෙල්ලම් කරා බෝල ගහයිනේ. එයාලා මුකුත් බරක් නැහැ එයට. කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් පොඩි ළමයි වගේ ඉන්නද කියලා අපි. එහෙම හිටියා කියලා දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. ඒ වර්තමාන ජීවත් වීමට පින්නතුනේ එකතු කරන්න ඕන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් යුක්තව සතිමත් බවක් තමයි තියෙනට ඕන. අන්න ඒ සතිමත් භාවයෙන් ඉන්නකොට පින්නතුනේ තමන්ගේ වටිනාම දේ තමන් රැක ගන්නවා. තමන්ට තියෙන වටිනාම දේ මොකද්ද? තමන්ට තියෙන වටිනාම දේ මොකද්ද? තමන්ට තියෙන වටිනාම දේ තමන්ගේ සිත. සිත රැක ගන්න වැඩි පිළිවෙල තමයි පිනතුනි සිහිය කියලා කියන්නේ. සතිමත් බව කියලා කියන්නේ සම්මා සතිය කියලා කියන්නේ. අන්න ඒ සම්මා සතියෙන් ඉන්නකොට පිනතුනි හිතට රාගයක්, ద్వේෂයක්, මෝහයක් එන්නේ නැහැ. අන්න ඒක තමයි කෙලෙස් වලින් මිදීම කියලා කියන්නේ විමුක්තිය කියලා කියන්නේ. අන්න ඒ විමුක්තිය තුලින් තමයි පිනතුනි හැබෑ වූ නිවන් මඟට අපි යන්නේ. අන්න ඒ නිවන තමයි ඒ විමුක්තියට තියෙන රැකවරණය කියලා එන්නේ. මෙන්න මේ අනුපිළිවෙල අපි දැනගන්නට ඕන. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ අපේ හිත රැකගන්නේ කොහොමද? හිතේ ලක්ෂණ අපි රැකගන්නේ කොහොමද කියන කාරණේ. පින්නතුනි හිතේ ලක්ෂණ බව නැති වුණොතින් හිතට කෙලෙස් ඇති වුණොතින් රාගයක් හෝ ద్వේෂයක් හෝ මෝහයක් හිතට ඇති වුණොතින් මොකද වෙන්නේ? හිතේ තියෙන ලක්ෂණ නැති වෙනවා. හිතේ තියෙන ලක්ෂණ නැති වුණොත් මොකද වෙන්නේ? හිතේ සතුට නැති වෙනවා. හිතේ සතුට නැතුනොත් මොකද වෙන්නේ? අපි ලැබපු අධ්‍යාපනයේ ලැබපු ධනේ දරුවෝ ඒ මොනවාක්වත් අපිට මතක නැහැ ඊට පස්සේ. තමන්ගේ ශරීරය කොච්චර ලස්සනද තියාගෙන හිටියා කවුරු හරි ඒ කමනාප නම් කොහමද? අර මොනවාක්වත් මතක නැහැනේ. අපි මොන තමන් ඉතාම ලස්සන ඉතාම සුඛෝභෝගී නවීනතම තාක්ෂණයේ වාහන ගන්නවා කියලා. යන වෙලায় කවුරු හරි සමග දැඩි යමනාපෙන් දැන් ඉන්නේ. නැත්නම් ඊර්ෂාවකින් ඉන්නේ. අර ලස්සන පේනවද අපට? මොනවාක්වත් පේන්නේ නැහනේ. අපේ හිතේ තියෙන අර අමනාපය තමයි ඒ සිද්ධිය තමයි දැන් අපිත් එක්ක මියන්නේ. අපි මෙච්චර මහන්සියෙන් ලබාගත්තු මේ වටිනා සම්පතිය අපිට ප්‍රයෝජන නැහැ. ඇතැම් විට අපි ලස්සන ගෙදරක හොඳට මල් එහෙම වගා කරලා ඉන්නේ ගාඩන් එකක් එහෙම තියෙනවා. අපේ හිතේ නිතරම කෙනෙක් ගැන අමනාපයක්, දැඩි රාගයක්, මුලාවක් අපේ තියෙනවනම් පිනතුනේ අර බාහිර පරිසරයේ කිසිම දෙයක ලස්සන අපට පේන්නේ නැහැ. නමුත් පින්තුන් රහතන් වහන්සේලා කියලා කියන්නේ කොහොමද? රහතන් වහන්සේලා කියලා කියන්නේ පිනතුනි හිතේ කෙලෙස් ටික දුරු කරගත්තට පස්සේ එයාට ඕන වෙලාවක ඕනම පරිසරයක් නිර්මාණය කරගන්න පුළුවන් මනසින්. මේ පිනතුන් අහලා ඇති බුදුහණන් කාරීටියා සරුවත්තරග මල්ලි කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් කදිරවනේ රේවත කියලා. මේ කදිරවනේ රේවත හාමුදුරුවෝ හිටියේ ඉතාම දුෂ්කර කටු පතක් තියෙන වනයේක හිටියේ. සරුවත්තරවන් සහෝදර සහෝදර තව 6 දෙනෙක් හිටියා. පවුලේ ඔක්කොම 7 දෙනයි. හත් දෙනාම මහනුවර. ලෝකෙ මම හිතන්නේ බුදුහාඳුරන්ගේ දෙමාපියෝ හැරුණකොට ඊළඟට ලෝකෙ හිටිය වාසනාවන්තම අමතක දෙන්න තමයි සරුවත්තරවන්ගේ දෙමාපියන්. දරුවෝ 7 දෙනයි. පුතාලා 4 දෙනයි, අනිත් ඇය දුවලා 3 දෙනයි. ඔක්කොමයි මහනුවර. අන්තිමටම බාලම කුමාරයා ගෙදර තියාගත්ත කොහොම හරි ආරම්භය කරගන්න ඕන කියලා. නවත්ත ගන්න ඕන කියලා. නමුත් තියාත් අන්තිමට ඇවිල්ලා මහනුවර රේවත කියන. පින්නතුනි මේ රේවත හාමුදුරුවෝ හිටියේ ඉතාම දුෂ්කර කටුපතක් තියෙන වනයේක. නමුත් උන්වහන්සේ මෙහෙම හිටියත් වරක් බුදුරජාණන් වහන්සේ ආරණ්‍යට වඩිනවා කියලා දැනගත්තට පස්සේ උන්වහන්සේගේ අභිඥාවලින් ඉරිදී බලවලින් උන්වහන්සේ කළේ ඒ මුළු වනයේම ඉතාම ලස්සන ගස්කොළන් විල් පොකුණු තියෙන ආරණ්‍යයක් බවට පත් කළා. මේක පින්නතුනි අභිඥාවලින් කරන්න පුළුවන් දෙයක්. හිත දිනු කළ කරන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 500 නමක් සමග ආරණ්‍යට වැඩියා. වඩිනකොට උන්වහන්සේලාට ආවාස ඔක්කොම සූදානම් කරලා තිබුණේ ලස්සන පොකුණු ආදී. බුදුහාමුදුර සතියක් ඒ ආවාසයේ වැඩ සිටිලා ඊට පස්සේ නික්මෙල යනකොටම අර රේවතහාමුදුර ඊරිදි බල අයින් කළා කියලා කියනවා. පින්නතුනි සමහර ඒ ආපු සමහර ස්වාමීන් වහන්සේලා දැනගත්තේ නැහැ මේක මේ රේවතහාමුදුරගේ අභිඥාවලින් කරපු වැඩක් කියලා. අර අන්තිමටම යන ගියපු හාමුදුරුවෝ කිය බලන්න මේ රේවත හාමුදුරුවෝ කැලේකට ඇවිල්ලා කියලා බොහොම සුගෝභෝගී තැනක නේද ඉන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේලා අන්තිමට යන ස්වාමීන් වහන්සේලා ටික පිට වෙන කලින් රේවත හාමුදුරුවෝ අවිඥා අයින් කළා. අර නිර්මාණය කරපු එක අයින් කළා. අයින් කරනකොට මොකද වුනේ? අර ඒ ස්වාමීන් වහන්සේලා සිවුරු පාත්‍ර තියපු තැන් ඉස්සෙල්ලා ලස්සන පොකුණු ළඟ විල් ළඟ තියලා තිබුණේ. දැන් තියෙන්නේ කටුගස් උඩ. වෙන වෙන තැන්වල දැන් තියෙන්නේ. ඊට පස්සේ තමයි තේරුම් ගත්තේ මේක මේ සිතින් නිර්මාණය කරපු දෙයක් කියලා. මම කියන උත්සාහ කලේ පිනතුණු මේ අභිඥා පැත්ත දිනු කරලා වණ එක ක්‍රමයක් තවත් පැත්තක් තියෙනවා. මනස තමන් කැමති විදියට තමන් දිනු කරගත්තට පස්සේ ඕනෑම සංකීර්ණ පරිසරයක පිනතුණු එතන ඇත්තටම මනසින් ලස්සන තැනක් කියලා නිර්මාණය කරලා ඉන්න පුළුවන්. ඊටාම අසුබ දෙයක් සුබ හැටියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ඕනම සුබ දෙයක් ඊටාම අසුබ පිළිකුල් දෙයක් විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ සුබ බව සහ අසුබ බව කියන දෙකම ප්‍රහින කළා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙම ඉන්නත් පුළුවන්. ඒ නිසා තමයි සමහර රාතන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට පාත්‍රයේ සමහර ලාදුර රෝගින් පිණ්ඩපාතේ බෙදෙනකොට ඇඟිල්ලත් වැඩිලා තියෙනවා අර භාජනයේ පාත්‍රයේ. ස්වාමීන් වහන්සේලා දැන් මේ පින්දුරට කියන කොටත් ටිකක් මේකයි නෙනේ පිළිකුල් නෙනේ. අර ස්වාමීන් වහන්සේ ඒ ටික අයින් කරලා තිනා ටික දානේ වන්දන. පින්තුනි අපිට අපි හරියට හිත දින කරොත් තමයි අපට මේ පිළිකුල් දේවල් වලින් ඇත්තටම නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. මේ පිළිකුල් බව කියලා හෝ නොපිළිකුල් බව කියන එක ඇති වෙන කොහෙන්ද? තනිකරම තමගේ අභ්‍යන්තරයෙන් ඇති වෙන මේක. එනිසා අභ්‍යන්තරය වෙනස් කරන ගත්තට පස්සේ පින්තුනි බාහිර වෙනස් කරන්න දෙයක් නැහැ. දැන් අපි නිතරම යන්නේ බාහිර වෙනස් කර කර යන්නේ. හරියට පාට කණ්ණාඩියක් රතු පාට ග්ලාස් එකක් දාගෙන හරියට රතු පාට අයින් කරන්න කිය උදැල්ලක් කරන් කොටන් යන වගේ දැන් වැඩක් කරන්න. මොකද්ද අපි දාපු කණ්ණාඩියේ? අපි දාපු කණ්ණාඩියේ තමයි නিত্য, සුභ, සැප, ආත්ම කියන මේ කණ්ණාඩි දාගෙන ඉන්නේ. මේ කණ්ණාඩිය ගැලවෙවට පස්සේ පිනතුනේ ලෝකේ වෙනස් කරන දෙයක් නැහැ. ඒතන තව උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේ ගමන් මගේ පිනතුනි සිත දිනු කරන ගමන් මග පියවරෙන් පියවරට යන්න පුළුවන් විවිධ ක්‍රම බුදුදහම තුල දැක් වෙනවා. එනිසා වැඩිපුර බුදුදහම ඉගෙන ගන්නවා කියලා කියන්නේ තමන් දන්නවා ඒ තැනදී උපක්‍රමශීලීව ඒ දුක් ටිකෙන් තමන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. වැඩිපුර ධර්ම ඉගෙනගත්තු ප්‍රමාණයට නිහතමානීව ධර්ම ගෞරවයෙන් ධර්ම ඉගෙනගත්තු ප්‍රමාණයට ඒ ප්‍රශ්න ආපු වෙලාවේදී ඒ ප්‍රශ්නෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද කියන එක තමන් දන්නවා. මෙතෙන්දී පේනතුනේ ප්‍රධානම කාරණයක් බුදුහාමර දේශනා කළා යෝනිසෝ මනසිකාරය කියන කාරණය. බුදුහාමර දේශනා කරනවා යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මමත් තවත් දකින්නේ නැහැ කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද පේනතුනේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ හිතට ලෝභ, ద్వේස, මෝහ ඇති නොවන විදියට තමන් හිතන ක්‍රමය. ඒක කුමන ක්‍රමයක් හරි වෙන්න පුළුවන්. ඒක අපි කියමු යම් කිසි කෙනෙක් බනිනකොට අනේ මේ බනින කෙනා මානසික රෝගියෙක් කියලා හිතනවනම් ඒකත් යෝනිසෝ මනසිකාරයක්. එතන ඉඳලා කෙනෙක් දකිනකොටම අනාත්ම සංඥාවෙන් බැලීම දක්වා දිත්තේ දිට්ඨමත්තම් මට්ටම එනකම්ම මෙතන විවිධ පරාස තියෙන අපට. තමන් වැඩිපුර බුදුදහම ඉගෙනගෙන තියෙනවා නම් තමන්ට කැමති තැනකින් ඇප්ලයි කරන්න පුළුවන්. අන්න ඒ සඳහා ඉවහල් වෙන දේශනාවක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ විතක්ක සංඛාන සූත්‍රය. හිතට ඇතිවන කෙලෙස් රාග ద్వේස මොහ ඇති වෙච්ච වෙලාවේදී කොහොමද අපේ හිත ආරක්ෂා කරගන්නේ කියන කාරණේයි මේකෙන් සඳහන් කරන්නේ. පියවර පහක් තියෙනවා. තමන්ගේ හිතට කෙලෙසක් ඇති වෙච්ච අවස්ථාවේදී ඒකෙන් හිත මුදව ගන්න එක ක්‍රමයක් තමයි අඤ්ඤ විතක්ක කියන එක. අඤ්ඤ විතක්ක කියන්නේ තමන්ට ඇති වෙච්ච ක්ලේශයට විරුද්ධ දෙයක් සිහි කිරීම. දැන් හිතට යමක් ගැන දැඩි ලෝභයක් ඇති වුණා නම් අපි යම්කිසි කෙනෙකුට පරිත්‍යාගයක් කරනවා. දැන් තමන් කන් හදන කෑම ගැන දැඩි ආසාවක් නම් ධර්මයේ සඳහන් වෙනවා තමන්ට බඩගිනිත් වෙන්න පුළුවන්, වාහකයකට ආසත් වෙන්න පුළුවන්. ඒක කෑම අනුභව කරන්න කලින් ළඟම ගෙනට පොඩ්ඩක් දෙන්න කියලා. දැන් ඒ නිසානේ දැන් බත් සරලුවක්වත් දන් දීලා කියලා අපේ බෞද්ධ සම්ප්‍රදායේ ලක්ෂණයක් තියෙනවා. දැන් මේ හේදි නම් ඒක මේ ඇස් දෙක කරන්න බෑ ඒක නේද? නමුත් වෙනස අපේ බෞද්ධ සම්ප්‍රදායේ ලක්ෂණය තමයි කෑම කන්න කලින් ළඟම ඉන්නගෙනට පොඩ්ඩක් හරි දෙනවා. මොකද අපිට කෑම දැකගම පොඩි ආසාවක් එනවා කොහොමාරි. අපිට එහෙම බැරිුණත් වෙනති නඩු ගහන්නේ පොඩ්ඩක් තමන් කැම ගන්න එක විනාඩි භාගයක් හරි ප්‍රමාද කරන් තමන්ගේ ළඟ ඉන්න අනිත් කෙනාට ඉස්සෙල්ලා කැම ගන්න කියන. එයාට ඉස්සෙල්ලා පින්ගලන්නේ ඔයා කැම ගන්න කියලා. ඒ දෙයකින් හරි පිනතුනේ අරකට තියෙන ආසාව ටිකකින් හරි අඩු කළා අපි ඒ මොහොතට හරි හිත දිනු කරන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම කෙනෙක් ගැන දැඩි රාගයක් ඇති වෙනවා නම් අපිට පුද්ගලව දැක්ක ගම මේක බොහෝ විට ඇති වෙන දෙයක්. හොඳට පිනතුනේ ශරීරයේ දෙස නුවණින් බලන්න. අහක බලන්න කියලාම නෑ බුදුදහමේ අහක බලන්න කියන තැනුත් තියෙනවා. නමුත් එක ක්‍රමයක් තමයි ඒ දෙසමෙහි යථා තත්වය ඒ රාගයට විරුද්ධ දෙයක් ගැන හිතන්න. රාගයට විරුද්ධ දේ තමයි අසුභය මෙනෙහි කරන්න. කෙනෙකුගේ ශරීරයක් දකිනකොටම අපි කලින් ප්‍රගුණ කළ තියෙනට ඕන තියෙනවනේ එතන නැත්තා දකිනකොට මෙයාගේ ඇතැම් විට ශරීර කොටස් ටික පේන්න ගන්නවා යාට. ඈ යාගේ ඇට සැකිලා හොඳට බලන්න පුළුවන්. ඇයි ශරීරයේ තියෙන වෙනස් කොටස් තියෙනවා නම් ඒව බලන්නත් පුළුවන්. තමන් කලින් මෙනෙහි කරලා තියෙනවා නම් ඒව තමන්ට ප්‍රගුණ කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පින්නතුණි ඇතැමිට කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් අපට හට ගන්නවා නම් ඒ ඊර්ෂ්‍යාවට අනිත් පැත්තෙන් ගුණය තමයි මුදිතා කියන ගුණය. කෙනෙක් දිනු වෙනකොට අපේ යමනාපයක් ඇති වෙනවා නම් අනේ හිතන අනේ මගේ මේ දරුවෙක් වෙන්නේ නැති අනේ හොඳයි නෑ දිනු වෙන කියලා සතුටු වෙන්න. ඇතැමිට මීට කලින් ආත්ම භාවයක තමන්ගෙම දරුවෙක් වෙන්න පුළුවන් ඒ. ඉතින් අපිට ඒ විදිහට අපි හිතුවටින් අර ඊර්ෂ්‍යාවට වඩා අනිත් පැත්තෙන් මුදිතා සිටවිල්ලක් අපි හිතනවා නම් අර ඇති වෙන ඊර්ෂ්‍යාවෙන් ඇති වෙන මානසික පීඩාව අඩු වෙනවා. දැන් මෙහෙදී නම් ඒක හුඟක් දෙනට අඩුයි ඒක නේද? ඇතැමිට සමහර අපේ රටේ වගේ සමහර තැන්වල ගියාම මේක හුඟක් තියෙනවනේ. මෙහෙනම් හුඟක් අඩුයි. දැන් ওই ගස් කොළන් වලට උනත් ඇතැමිට කියනවනේ නේ. දැන් ගස් කොළන් වල හොඳට හැදිලා තියෙනකොට සමහර අය ඉතින් ඒවම කියනවා කියලා නේ. අපි නම් සමහර අය පිළිගන්නේ නැහැ ඒවනේ. දැන් මෙහෙ මොනවද ඒව කිසිම දෙයක් නැහැ නේ නේ. ඇතැමිට මිදිවැල් එක දිගට ලක්ෂයක් තියෙනවා. ඔක්කොම එක වගේ නේ. කිසිම කෙනෙක් හානියක් නැහැ. ඈ ඔය කටවහස් වගේනෝ තියෙන පුළුවන් දෙයක් අපි නේ බොරු කතා කියලා කියනවනේ. පිනතුනේ මෙහෙ මට මතකයි අපේ මේ ගිය පාර ගිය අවුරුද්ද අපි දානකට ගිය ගෙදරක මේ එමහත්තේ හොඳ ලොකු අඹ ගෙඩි වගේක් ගෙනත් තිබ්බා. ඉතින් කාටත් ඒ ගෙදර මායට ගෙදර ලොකු අඹ ගස් දෙකක් තියෙයි කියලා අඹ හැදිලා කියලා ගෙනත් දුන්නා. මීට සති දෙකකට විතර කලින් එමහත්තේ මට හම්බුණා. හම්බුණා මම මහත්තයා අරක අඹ එහෙම තියෙනවද කියලා. අනේ හාමුදුරනේ මේ පාරක් අර වගේ මම හැදුණා ඔක්කොම ටික ලප ඇවිල්ලා කලිම වැටෙනවා කිව්වා. ඉතින් මොකද හේතුව කියලා අපි දන්නේ නැහැ. නමුත් පිනතුනේ සමහර අවස්ථාවලදී යම් යම් හේතු තියෙන පුළුවන් ඒවට. ඉතින් කෙනෙක්ගේ දිනුවකදී පිනතුනේ අපි හැකිතාක් දුරට ඒ කෙනාගේ ජීවිතය ගැන ඒ දේ අපට වෙච්ච සතුටක් විදිහට අපට වෙච්ච දිනුවක් විදිහට පිනතුනේ අපි ඒ ගැන සතුට වෙන්න ඕනේ. ඒක ඊර්ෂ්‍යාවට විරුද්ධ පැත්ත මුදිතා ගුණය. කෙනෙක් දිනු වෙනකොට සතුට වෙන ලක්ෂණ. එතකොට හිතට කෙලෙසක් ඇති වෙනකොට අපි කළ යුතු පළවෙනි පියවර තමයි මොකද්ද? ඒ ඇති වෙච්ච ක්ලේශයට විරුද්ධ පැත්ත. කෙනෙක් ගැන අමනාපයක් නම් එයා ගැන මෛත්‍රිය වඩන්න. සුවපත් වේවා කියලා නිතර හැබැයි මේක කලින් කළා තියෙනවා නම් Tamanti අවස්ථාවක් ආපු ගමන් ලොකෝ හිතට මනසට සැනසීමක් තියෙනවා. හැබැයි ඇති වෙච්ච අවස්ථාවේදී තමයි ප්‍රගුණ කරන්න අමාරුයි මේක. දැන් පිනුතුනේ බලන්න අපට එදිනෙදා ජීවිතයේහි මනසට පීඩා ඇතිවන ප්‍රධානම කරුණ තමයි මොකද්ද? අනිත් කෙනෙක් ගැන තියෙන අමනාපය. කෙනෙක්ගේ පොඩි හරි අඩුවක් හරි මොකක් හරි අපට මතක තියෙනවා. දැක්ක ගමන් අර අඩුව තමයි මතක් වෙන්නේ. ඒ නිසා පිනුතුනේ හිත තමන් මනස නිරෝගී කරගන්න බලාපොරොත්තු වෙනවනම් කලියුතු ප්‍රධානම කරුණක් තමයි කරණිමෙත සූත්‍රය කියන්නේ. යන්තං සන්තං පදං අවිසමෙච්ඡය කියලා කියන්නේ ඒකයි. යම් ශාන්ත පදයක් කැමතිනම් යා මෛත්‍රී වඩන්න කියලා. සබ්බේ සත්තා බාන්සුසුවිතත්තා කියලා මෛත්‍රී භාවනාව වඩන වෙලාව දිනෙන් දින වැඩි කරගන්න. ඔබ එන්න එන්නම මානසික සුවේ වැඩි කෙනේ වැඩි කරගන්න බලාපොරොත්තු වෙන ඒ සඳහා කටයුතු කරන කෙනෙක්ද කියලා ඔබටම ඔබ ගැන බලාගන්න පුළුවන්. ආයි බාහිර අයගෙන් වරණා වොන්නේ හොඳ දායක මහත්මයේ පරිත්‍යාගශීලී කෙනෙක් හරි හොඳ කෙනෙක් කියලා දැන් කියන කන්නේ අපි බලාගෙන ඉන්නේ නේ. වෙනතුනේ ඒක අහන්න ඕනේ. ඒක කියගෙනුට බොරුවට කියනත් පුළුවන් ඔබව රවට්ටන්න. ඔබටම ඔබ ගැන හරියට ඔබ හොඳ මානසිකත්වයේ කරා යන කෙනෙක්ද කියලා බලාගන්න හොඳම ලක්ෂණයක් තමයි කොයි තරම් දුරට මෛත්‍රිය වඩන කෙනෙක්ද කියලා තමම තමන්ගෙන තීරණය කරන්න. පිනතුනේ මේ මානසික මෛත්‍රී බව දිනුවෙන්නේ යම් කෙනෙක් දුටුව ගමම්ම අර කරණිමිත සූත්‍රයේ තියෙන්නේ මාතායා තනියම් පුත්තන් කියලා. අම්ම කෙනෙක් තමන්ගේ එකම පුතා ගැන දකිනකොට ඇතිවන මෛත්‍රියක් ඒ තැනත්තා ගැන ඇති වෙනවා. ඒ වගේම පිනතුනේ මේ හිතර නිතරම පීඩා වෙන අපි අසුරු කරන පුද්ගලයන් අඩුපාඩුකම් අපට මතකෙට නැගීමෙන් අපේ හිත මුදවා ගන්න කරන තවත් පුළුවන් හොඳ ප්‍රායෝගික ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? ඔබ ඉතාම ළඟින් ආශ්‍රය කරන අය ඉන්නවනම් අපි කියමු 5 දෙනෙක් වෙන්න පුළුවන්, 10 දෙනෙක් වෙන්න පුළුවන්, 25 දෙනෙක් වෙන්න පුළුවන්. නිතරම ඔබ අසුරු කරන ළඟින් මැසුරු කරන 25 දෙනෙක් විතර නම් ටික ලියාගෙන ඒ හැම දෙනෙක්ගෙම තියෙන හොඳ ලක්ෂණයක් ලියාගන්න. මතක් කරගන්න. ඇතැමිට ඒ කෙනාගේ අඩුපාඩුකම් 90ක් තියෙන පුළුවන්. කමන්නේ. හැබැයි එක හොඳක් තියෙන පුළුවන්. අන්න ඒ හොඳට මාක් කරගන්න. අඩුපාඩු කෙනෙක් හොඳට ඇඳුම් පැළඳුම් හරි අඳිනව වෙන පුළුවන්. හොඳට කොණ්ඩේ හරි වීරණ වෙන පුළුවන්. එහෙම හරි කමන්නේ. නැත්තම් යා මහන්සියලගේ දරුවට උගන්වලා හරි තියෙන පුළුවන්. අනේ හොඳට මහන්සියලා දරුවට උගන්වලා තියෙනවනේ හොඳ කෙනෙක් කියලා. ඒක හරි සිහි කරගන්න. කුමන හෝ හොඳ ලක්ෂණයක් යකියා මතක් වෙනකොටම ඒක මතක් වෙන විදිහට ඔබ ප්‍රයෝග කරන්න බලන්න. පින්නතුනි මේක මාසය දෙකක් කරලා බලන්න. පින්නතුනි ඔබේ හිතේ තියෙන දැනට තියෙන ස්ට්‍රෙස් මානසික ආතතිය 50%කින් අඩු වෙනවා. මේ ධර්මයේ සාන්දෘෂ්ටිකය කියන්නේ මේක. එයා දකින්නකොටම මේත් ඇත්තෙම පුද්ගල සංඥාවෙමයි ඉන්නේ. මේත් ආත්ම දෘෂ්ටියක් ඉන්නේ කමන්නේ. එකපාරම අනාත්ම තත්ත්වයට අපිට හිත දියන්න බෑ. එහෙම ගියොත් මුකුත්ම කරෙන්නේ නැහැ. පින්නතුනේ ආත්ම දෘෂ්ටි ඉඳගෙන හරි මෙන්න මේ මට්ටමෙන් අපි සීකරෝතින් එයා දකින්නකොට මේ ගුණය තමට මතක් වෙන්නේ. තමන්ට අඩු ගන්න එක දවසක වතුර බෝතලයක් හරි දීලා තියෙන පුළුවන් ඒක හරි මතක් කරගන්න. කොහොම හරි තමන් දක්ෂ වෙන්න යම් කිසි තැනකදී හොඳ ගති ගුණයක් කොහොම හරි අඩු ගන්න යාගෙම බලන්න බැරන් එයා ඇසුරු කරන කෙනකින් හරි ආන මෙයාගේ හොඳ ගති ගුණයක් දන්නවනම් කියන කියලා. තින්නොතන යා දැක්ක ගමන්ම එයා මතක් වෙනකොටම අර ගුණය එකපාරම සිහි කරගන්න. පින්නතුනි තමන්ගේ හිතට ඒක ලොකු සැනසීමක්. පින්නතුනි මේක තමයි අපේ හිත ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ. මේක තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. ඒ නිසා පළවෙනි කාරණේ තමයි හිත අකුසල් වලින් මුදවලා හිත ලස්සනට පැහැපත්ව තියාගන්නේ පළවෙනි ක්‍රමය තමයි අඤ්ඤ විතක්ක කියපු විදිහට ඒ තියෙන අකුසල් සිතුවිල්ලට වඩා වෙනස් සිතුවිල්ලක් කුසල පැත්තේ හොඳ සිතුවිල්ලක් සිටීම. මේක පළවෙනි දේ. මේක හරියට කියන උදාහරණයකින් හරියට ඇණයක් ගහලා තියෙන තැනක ඒ ඇණේ ඉවත් කරන්න වෙනත් ඇණයක් එතන ගහනවා වගේ වැඩක් කියලා. ඒතකොට අර කලින් තිබිච්ච ඇණේ විසිරෙල යනවා. දැන් අපේ හිතට ඒ ඇණයක් ඇණිලා තියෙන දැන් ද්වේෂෙන් හරි මොකකින් හරි. මෛත්‍රිය නැමෙති ඇණයක් ගහනවා එතෙන්ට. ගහපුවම අර ගැලවිල යනවා. දැන් අපේ හිතේ දැඩි ලෝභයක් සමගට තියෙනවා. පොඩ්ඩක් හරි පරිත්‍යාගශීලී වෙන්න. දැන් පරිත්‍යාගයේ සීලියත්වයේ කියුවාම පිනුදින අපට එකපාර දැන් ලෝභය අඩු කරන්න බෑ සම්පූර්ණ පොඩියෙන් පොඩියෙන් හරි අපි හුරු කරන්න ඕන. දැන් ওই බුරුම සියම් කාම්බෝජයයි ඉන්නවා පින්කම් වලට ගියහම පින්නතුනි ඩොලර් එකක් හරි පූජා කරනවා. දැන් අපේ අය එක්කෙනෙක් පූජා කරන කනිසය කවුරුත් බලාගෙන ඉන්නේ. අපේ අය බයයි ලොකු ගානක් පූජන කරොත් බණී හරි මොනව හරි හිට මෙවේ කියලා හරි නෑ කියලා. නමුත් එහෙම එකක් නෑ පින්නතුනි. පොඩි දෙයකින් හරි Taman දානයකට යනකොට අඩු ගන්න වතුර බෝතල් ටිකක් හරි අරන් යන්න එතෙන්ට. පොඩි දෙයක් හරි පූජා කරන්න. ඒ පූජා කරන හැම මොහොතකම පින්නතුනි Taman හිතේ ලොකු දිනුවක් වෙනවා. ඒ බොරුම සියම් කාම්බෝජයේ පින්කම් වලට ගියොත් පින්නතුනි පිටගෙදරක පින්කමකට ගියන් දුප්පත් මිනිස්සු ආවිල්ලා සමායට ඩොලර් එක එක පූජා කරනවා. බලන්න හාමුදුරු 10 දිනක් ආවොත් 10 දිනාටම ඩොලර් එක ගන්න පූජා කරනවා. දැන් මේ පින්නතුනි හිත ඇතැමිට මේ ස්වාමීන් වහන්සේට ලැබෙනෝනි කියලා. එහම අපට ලොකු වාසියක් නෑ ලැබුණට පින්නතුනි. ඒ පූජා කරන කෙනාගේ ගුණය එතන ඉස්මතු වෙන්නේ. ඒක පින්නතුනි ලොකු මානසික දිනුවා. විශේෂයෙන්ම අපට පින්නතුනි මේ ධර්ම මාර්ගයේ පළවෙනි පියවර තමයි සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භිතම දේශනා කළා විනෙය්‍ය ලෝකේ අභිජ්ජහා දෝමනස්සං කියලා. බුදුහාඳුරෝ කෙලෙස් දුරු කිරීමේ ඒකායන මාවත කියලා සතර සතිපට්ඨානේ දේශනා කළේ දේශනා කරපු ළඟින්ම දේශනා කරන ඊළඟට විනෙය ලෝකේ අභිජ්ජහා දෝමනස්සං කියලා. මේ ධර්ම මාර්ගය යනවා නම් එයා කළ යුතු පළවෙනි දෙක තමයි අභිජ්ජහව දුරු කරන්න ඕන. අභිජ්ජහ කියන්නේ මොකද්ද? අභිජ්ජහ කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන එකයි අවිද්‍යාව කියන එකයි දෙකක්. දැඩි ලෝභය. නැත්තම් අපි ග්‍රීඩ් කියලා කියන්නේ දැඩි ගිජුකම. අවිද්‍යාව කියන්නේ ඉග්නොරන්ස් එක, ඩිලූෂන් එක. අවිද්‍යාව කියලා කියන්නේ ග්‍රීඩ් එක. දැඩි ලෝභය. සාමාන්‍ය ලෝභය කාටවත් තියෙනව මෙන්න මේ දැඩි ලෝභය යමකට තියෙන දැඩි ආසයි, දැඩි හදගතිය මුලින් අඩු කරගන්නට ඕන. ඒ වගේම ධොම්නස. හිතේ තියෙන විරසක බව, ගැටුණු බවත් මුලදී අඩු කරගන්නට ඕන. එතකොට මෙන්න මේ දෙකට පින්නතුන ප්‍රධානම දෙකක් තමයි එකක් මෛත්‍රිය ප්‍රගුණ කිරීම, අනෙත් එක දැඩි ලෝභය ප්‍රගුණ කිරීම. ඒ නිසා අපට පොඩියෙන් හරි යම් කිසි පරිත්‍යාගයක් කරන්න පුළුවන් තැනකදී ඒ පරිත්‍යාගය කරන්න. ඒක පින්නතුනි අපට අමාරු දෙයක් නෙවෙයි, ටිකෙන් ටික අපි පුහුණු කරනකොට අපට ඒක කරන්න පුළුවන්. එතකොට හිත සැක ගන්න පළවෙනි ක්‍රමය තමයි අඤ්ඤ විතක්ක කියන කාරණේ. හරියට අනේකින් අනිත් ඇනේ ඉවත් කරනවා වගේ දෙවෙනි කාරණේ තමයි ආදීනව කියන එක. තමන්ට ලෝභයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක් ඇති වුනහම තමන් හිතලා බලන්න, අනේ මේ ටික මගේ හිතේ තියෙනකොට මට සැපයක්ද, සතුටක්ද, දුකක්ද ඇති වෙන්නේ කියලා. යම්කිසි කෙනෙක් ගැන, දෙයක් ගැන දැඩි අමනාපයක් නම්, දැඩි රාගයක් නම් පිනතුනේ හිතට කොයිතරම් පීඩාවක්දනේ? හිතට ලොකු බරක් නේ. හිතේ කිසිම සැහැල්ලුවක් නෑ. ඔළුවට මහා බරක් ඒක. ඒ නිසා තමන්ම හිතන්න, අනේ මම ඇයි මේ වගේ බරක් හිතේ තියාගෙන ඉන්නේ? කෙනෙක්ගේ අඩුපාඩුවක් වුණා නම් කෙලින්ම හිතෙන්ම සමාව දෙන්න, අනේ යාගේ මෝඩකමට ඒක කළේ. ඒක ඔයා මගේ දරුවෙක් වෙනති ගියත් කියලා එතනින් මේක සමාව දීලා ආයින් කරන්න. අමතක කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. බුදුදහමේ කිසිම තැනක අමතක කරන්න කියලා නෑ. ඒක එහෙමම නුවණින් ඒක මෙනෙහි කළා, ඒක තමන් හිතට පීඩාවක් නොවන විදිහට ඒක බැහැර කරගන්න. මේක සඳහන් කරන පිනතුන ආදීනව මෙනෙහි කිරීම සඳහන් කරනවා කොහොමද? හරියට ලස්සනට යම් කිසි කෙනෙක් හොඳට නාල ඇඳලා ඉන්න වෙලාවේදී, හොඳට ඇඳුම් ඇඳලා සුවඳ විලුම් ගල්වල ඉන්න වෙලාවේදී, ඒතනත්තාගේ කරට දානවා මැරිච්ච මීයේගේ මීකුණක්, නැත්නම් බල්ලෙගේ මැරිච්ච බල්ලෙගේ ඒ කොටස් කරට දානවා කෙනෙක්ගේ. දැම්මහම මොකද වෙන්නේ? කොච්චර පිළිකුලක්ද නේ? නිකන් වෙලාවක් අක්මෙ හොඳට නාල පිරිසිදුවට ඇඳුම් ඇඳලා සුවඳ විලුම් ගලන වෙන වෙලාවකමයි. බුදුහාම සඳහන් කරනවා මෙන්න මේ ආදීන කියන එකත් බලන්න අන්නේ වගේ. ඔබේ හිත කියන්නේ පින්නතුනි සසර හුඟක් ඔබ දිනු කරලා ගුණ දහම් එක්ක හුඟක් පිරිසිදු කරගෙන ආපු දෙයක් මේක. ඔබට ඒක දැන් එච්චර හිතෙන්නේ නැහැ. ඔබ ප්‍රතිසන්දිය ලබනකොට මව කුසේ ඒ විඥානයේ පිරිසිදු බව පොඩ්ඩක් හරි නැතුණා නම් මොකද වෙන්නේ? ඔබේ ඇඳට මව කුසක පිලිස්සන ගත්තත් ඔබේ ඇස් දෙක අන්දවල යන තියමන උපතින්ම, ඔබ උපතින්ම බිහිර වෙන්න තියමනා, ඔබ උපතින්ම ආබාධිත කෙනෙක් වෙන්න තියමනා, මන්දබුද්ධික කෙනෙක් වෙන්න තියමනා, ඒ සියල්ලගෙන්ම ඔබව නිදහස් වෙලා ඔබට පරිපූර්ණ බුද්ධිමත් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන කුමක් හින්දද? ඔබ පිලිස්සන ගත්තුවේ ප්‍රසන්න විඥානය, ඊටාම පිරිසිදු විඥානයක්. පින්නතුණන්නේ විඥානයේ පිරිසුදු බව, ඒ සිතේ පිරිසුදු බව තව දුරටත් අප රැක ගන්නට ඕන. අන්නේ රැක ගන්න මාවදීදි පින්නතුණේ තමන්ට හිතට අකුසල චේතනා එනකොට, ලෝභයක් හරි ද්වේෂයක් හරි ඊර්ෂ්‍යාවක් හරි එනකොට, ඒ වෙලාවේදී පින්නතුණේ කල්පනා කරලා බලන්න, මට මේ සිතවිල්ල එන එක මගේ හිතට පීඩාවක්, හිතේ සතුට නැති වෙන කාරණයක් කියලා නොනින් මෙනෙහි කළා, එතනින් මේකේ නිදහස් වෙන බලන්න. තුන්වෙනි කාරණේ තමයි පින්නතුනි අසති කියන කාරණේ. අසති කියන්නේ සිහි නොකර ඉඳීම. දැන් පළවෙනි කාරණේ අඤ්ඤ විතක්ක, වෙනත් අරමුණක් සිහි කිරීම. දෙවෙනි කාරණය ආදීනෝ බලන එක. තුන්වෙනි කාරණය අසති, සිහි නොකර ඉඳීම. යම් කිසි පුද්ගලයෙක් ගැන හරි දෙයක් ගැන හරි හිතනකොට ඔබේ හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වෙනවා නම් අන්න ඒ හිතන වාරගාන ටිකෙන් ටික අඩු කරන්න. ඒක නොසිතා ඉන්න. හැබැයි නොසිතා ඉදීමෙන් කියන්නේ අමතක කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඕනෙලකවට මතක් කරගන්න පුළුවන් නුවණින්. හැබැයි ඉබේම මතකයට එන ගතිය වළක්වනවා. දැන් අපට වෙන්නේ ඉබේම මතකයට ඇවිල්ලා ඒ තුන අවිද්‍යාවේ ගිලෙනවනේ අපි. එතකොට තමයි අපේ හිතේ කෙලෙස් ඇති වෙලා හිතේ සතුට නැති වෙන්නේ. ඒ නිසා යමක් දැස බලනකොට රාගය ඇති වෙනවනම් ඒ දෙසින් වෙන පැත්තකට තමන්ගේ අවධානය යොමු කරන්න. යම් කිසි පුද්ගලයෙක් ගැන හිතනකොට තමන්ට යම් කිසි අකුසලයක් වෙනවනම් ඒක සිහි නොකර ඒ සිතුවිලි වලට සිහි නොකර ඉන්න. දැන් පින්නතුනේ අපිට බොහෝ විට අපිට කෙලෙස් ඇතිවන්නේ අපේ කර්ම ශක්තිය වැඩි වෙන්නේ දැන් විට. ඒ සිද්ධිය අපි නිතර සිහි කරනකොට. දැන් අපි කියමු මියගිය ඥාතිවරයෙක් ගැන හරි, නැත්තම් තමන්ට කරදරයක් කරපු කෙනෙක් ගැන හරි නිතර හිතනකොට හිතට ලොකු පීඩාවක්. අපි නැවත නැවතත් ඒ තුලම ඉන්නකොට පින්නතුනේ ඒ තුලම ගිලිලා හිතේ ඊට අදාළ සංස්කාර රැස් වෙනවා. ඒක පින්නතුනේ ලොකු හානියක්. දැන් මියගිහිපු අය ගැන පේන කාරණේ තමයි ඇතැමිට කුසලයේ ශක්තිමත් නැති වෙච්ච වෙලාවෙදී ඉන්නකොට සමහර අය දෙපැත්තට වැනි වැනි ඉන්නෝනේ පළක් අය. හොඳට පින ශක්තිමත් නැහැ නම් මෙතනින් මී යනකොටම හොඳ තැනක පිළිසින ගන්නවා. සමහර ඉන්නේ එහෙම පින ශක්තිමත් නැති අය. ඇතැමිට මියගිය කෙනෙක් වෙන නිතර අඬාඩ ඉන්නවනම් ඒ ඇතැමිට පිනොතුනේ කර්මයෙන්ම මේ පැත්තට ඇදලා ගන්නවා ඥාතිගේ පැත්තට. ඇතැමිට ප්‍රේතේ භූතයක් වෙන්න පුළුවන්. නැත්නම් ඇතැමිට එයාම ඉන්න පරිසරයකට ඉපදෙන මට්ටමට යায়නවා. ඇතැමිට ගෙදරම සතේ සිවපාවක වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි අන්නේ ඒකයි මේකේ හානිය. ඒ මියගිය පොයට ඇත්තටම අපි ආදරේ නැන්. එයාට පින් දින නිදහස් කරන්නේ කට්ටිය. එයා තමත් බදාගෙන ඉන්න එපා. බැරි වෙලාවත් ඊය කට්ටිය ඇගේ කුසලයේ ශක්තිමත් නැති වුණොත් එයාට යන්න තියෙන හොඳ තැන පහම වෙලා ඇතැමිට අපේ ළඟට එනත් පින නැත්නම් අපිට ආසන්නේ අපට වඩා පල්ලෙහා ලෝකවල ඉඳගෙන අපට බැලම හලාගෙන ඉන්න අයයි. මේවට පින තු ඕන තරම් නිදසුන් කියන්න පුළුවන්. බුද්ධ කාලෙත් නිදසුන් තියෙනවා. මෑත කාලෙත් නිදසුන් තියෙනවා අපට. ඒ නිසා මෙන්න මෙතෙන්දී අපි හුඟා පරිස්සම් වෙන්න. ඔබ ඔබගේ ඥාතීන් පරිස්සම් කරන්න මේ තුලින් ඒ විතරක් නෙවෙයි ඔබත් පරිස්සම් වෙන්න. ඇයි ඒ? ඔබේ දරුවා මුණුබුරු මිනිවිරු ඉන්න කාලෙම එයාට තියෙන ආසා පුළුවන් තරම් අඩු කරගන්න. නැත්තම් ලොකු හානියක් වෙන්නේ. ඇතැමිට මල මිය ගියාට පස්සෙත් ඒ ඇයට ආසා කළ ඒ තැන්වලින් විපදෙනවා. ඒ දරුවන්ටම බැලම හිලාගෙන ඉන්න එකට ලොකු බාධාවක් ඒක. ඒ නිසා මෙතෙන්දි පින්නුත් ඉන්න කාලේ පුළුවන් තරම් හොඳට කවුරුත් එක්ක කුසල දහම් කළා මෙතනින් ඉක්මනකොටම සමුගෙන යන්න. යන්නේ පල්ලෙහාට නෙවෙයි. යන්නේ මීට වඩා පොඩ්ඩක් හරි ඉහළ තැනකට යන්න තමන් සුසුකන් ටික හදාගන්න. තායි මේ පැත්තවත් බලන්න එපා. ඇයි අපි බෞද්ධ ශ්‍රාවකයෝ අපි අපිට මීට වඩා විශ්වයේ තැන් තියෙන පින්නුත් නිපදෙන තැන්. මනුස්ස ලෝකේ වුණත් අපිට මීට වඩා ඉහළ තැනකට යන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් උපතින්ම පිනතුනේ. සමහර කෙනෙකුට මහා ධනයක් තියෙනවා. රැකියාවල් කරන්න ඕනේ නැහැ. ඒ පින වැඩි අය. ඉපදෙනකොටම අම තාත්තා ඔක්කොම දේපල හම්බ කරලා තියෙනවා. ඒ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ ඉහළට ගියාම කොහමද? දිව්‍ය ලෝකයට යනකොට පිනතුනේ. හායි කොහොමත් හරියම්බ කරන්න දෙයක් නැහැ. එයා කැමැති වෙනකොටම ඒ දිව්‍ය තලයට අදාළව එයා කැමැති වෙන දේ එතනම පහළ වෙනවා. දිව්‍ය ලෝකවලදී බ්‍රහ්ම ලෝකෙට ගියහම කොහමද? බ්‍රහ්ම ලෝකෙට ගියහම පිනුතුනේ භෞතිකදී අවශ්‍යම නැහැ. මානසිකව පීති බක්හා භවසිතී කියලා කියනවා. එයා ධානසුවෙන් ඉන්නේ. රූපාචර බ්‍රහ්ම ලෝකෙදී. අරූපාචර බ්‍රහ්ම ලෝකෙට ගියහම කොහමද? භෞතික ශරීරයක් ඇත්තෙම නැහැ. ඇතැම් විට මනසක් විතරක් තියෙන ආත්මභාවය කියා ඉහළම බ්‍රහ්ම ලෝකේ අරූපාචර මහා කාල 84,000යි. පින්නතුනි අපි මනස ලෝකේ එක දවසක් ගෙවා ගන්න කොච්චර දුක් විඳිනවද නේ? අපි බොහොම ජීවිතේ සැපය කියලා හිතාගෙන ඉන්නේ නේ. උදේ පටන් රෑ වෙනකන් ශරීරේ කී පාරක් සෝදනවද, පිරිසිදු කරනවද, කෑම දෙනවද, කී වෙලාවක් නම් ෆෑන් AC දානවද නේ? මේ එක දවසක් මනස ලෝකේ ගෙවා ගන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ. පින්නතුනි ඉහළම බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 84,000ක් කියන්නේ බුදුවරු එක දිගටම පහළ වෙනවා නම් බුදුවරු ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලයක්. අතිශය දීර්ඝ කාලයක්. නමුත් බුදුහාමර ඒ තැන්වත් අගය කළේ නැහැ. බුදුහාමර අගය කළේ මේ මනුෂ්‍ය ශරීරයක් දරාගෙනම කෙනෙකුට ඉහළම මානසිකත්වයේ දිනු කරගෙන යාට කෙලෙස් වලින් නිදහස් වෙන පුළුවන් නම් ඒක අර මහා කල්ප 84,000ක් තියෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකයට යාමටත් වඩා වාග්ය සම්පන්න කියලා දේශනා කළා. පින්නදින බුදුහාඳුරෝ ධර්ම දේශනා කිරීම ආරම්භ කළා. පළමුවම බැලුවා කාටද අද බණ කියන්නේ කියලා මුලින්ම. උන්වහන්සේට පෙනී ගිය ආලාර කාලා මුද්දකරම් පුත්ත කියන මේ දෙන්න. මේ දෙන්න බණවට පින්නදින මේ දෙන්නගෙන් එක්කනේ සතියට කලින් මේ ගිහිල්ලා එක්කනේ කියන කලින් දවස් රාත්‍රියේ මේ ගිහිල්ලා. ඒ දෙන්නා පින්නති ධානය උපදවාගෙන හිටියාය. ඒ දෙන්නාම අරූපාවචර බ්‍රහ්මතලවල ඉපදිච්ච අය. බුදුහාන සඳහන් කරන අයියෝ මහා අනර්ථයක් උනේ. ආලාර කාලාමටත් උදකරම් පුත්‍රයටත් ආයි ගැලවෙන්න බැරි මහා භාග්යක් වුණේ කියලා සඳහන් කළා. බුදුහාඳුරු මොන ගැහුණා නම් පළමුවෙන්ම මරකව ලබන තිමිච්ච දෙන්න මේ දෙන්න. පින්තුනි අරතරන් ස්ථානයක ඉපදුණත් අරතරන් දීර්ඝ කාලයක් ධානසුවෙන් ඉන්න සත්‍යයක්වත් පින්තුනි බුදුහාඳුරු අගය කළේ නැහැ. ඒ ආලාර කාලාම උදකරම් පුත්‍රයාට වඩා පින්තුනි ඔබ වාසනාවන්තයි. ඇයි? ඔබට මේ සද්ධර්මය අහන අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා පින්නතුනි අසති කියලා කියන්නේ තමන්ගේ හිතට කෙලෙස් ඇති වෙන අරමුණක් තියෙනවා නම් අන්න ඒ දේ සිහි නොකර ඉඳීම. ඥාතියෙක් ගැන හරි හිතවතෙක් ගැන හරි යම් කිසි දෙයක් ගැන හරි තමන්ට හිතනකොට හිතට පීඩාවක් නම් ඒක හිතන වාරේ අඩු කරන්න. ඇතැම් විට අපිට ඊට අදාළ කටයුතු කරන්න වෙනවා. රාජකාරි කරන්න වෙනවා. ඔබ වැඩ කරන තැන නම් හෙට වැඩට ගියාම යා මුණ ගැහෙනවා. ඒකට කමන්නේ. එතෙන් දී විදිහට වැඩ කරන්න. හැබැයි අද සීගන එක සීනෝ කරින්නේ. ඇතැම් විට හෙට ගියාම තර මිනිස්සු මෙයා හම්බෙන්නේ කියලා මෙහෙ දුක් වේවි නොනේ. අද ගෙදරින් විවේකවත් ගත කරන්න වෙන්නේ. මේ සිහි කරන වාර ගන්න පිනුද ටිකෙන් ටික අඩු කරලා හිතට පීඩාව ඇති වෙන අවස්ථාව තමයි මිදෙන්නේ. ඒකෙන් කියන්නේ ප්‍රායෝගික ලෝකයේදී අත්හරින කියන එක. ප්‍රායෝගික ලෝකයේදී ඇත්ත එක හිට වැඩට ගිහින වැඩ කරන්න ඕන. එතෙන්දී ඒ විදිහට වැඩ කරන්න. එතෙන්දී තව උපක්‍රම තියෙනවාට මුහුණ දෙමිදී. එතකොට පළවෙනි එක තමයි මොකද්ද? අඤ්ඤ විතක්ක. දෙවෙනි එක මොකද්ද? ඔව් දෙවෙනි එක තමයි ආදීනව. තුන්වෙනි එක අසති. ඊළඟට විතක්ක මූල කියලා කියන හතරවෙනි එක. විතක්ක මූල කියන්නේ පින්නතුනේ තමන්ට සිතවිල්ලක් එනකොට ඒ අකුසල සිතවිල්ලේ මුලටම ගිහිල්ලා බලන්න. දැන් කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවා නම් බලන්න මේ පුද්ගලයා අමනාපයි. ආ කොහොමද? ඇයි මට මේ මුලින්ම අමනාපය ඇති වුනේ? ආ එදා මාත් එක්ක ඉන්නකොට කෑම කන්න ගිහිල්ලා මෙයාට එකක් වැඩිපුර බෙදාගත්තා. නැත්තම් මට වඩා කලින් පිඟාන අරගෙන ඉස්සරහට ගිහලා මෙයා කෑම. නැත්තම් මං මාත් එක්ක එදා මෙයා කතා කරේ නැහැ, හිනා වුණේ නැහැ. ඈ අන්න ඒ සිතුවිල්ලේ මුලටම යන්න. ඈ නැත්තම් හිතනවා නා මෙයා අපේ ළමයා දීර්ණ වෙනකොට මෙයා බාධා කරපු කෙනෙක්. නැත්තම් මට වීසා එක ගන්න ගිහලා මෙයා ටිකක් හරදර කරපු කෙනෙක්. මොකක් හරි ඒ සිද්ධිය හොඳටම මුලට යන්න. මුලට ගිහිල්ලා ඒක හොඳට නුවණින් බලනකොට පින්නතුනේ යන්නේ ඒ සිද්ධියට නේද තමන් මේ දුකටපත් උනේ කියලා. දැන් මේ පුද්ගලට එක කිසිම දෙයක් අමතක නැහැ. දැන් ඒ සිද්ධිය සම්පූර්ණම ඉවරෙච්ච සිද්ධියක්. තමන්මයි මේ සිත තමන්ගේ සිත සිහි කළ මේ දුකටපත් වෙන්නේ කියලා ඒ මුලට ගිහිල්ලා මුල සිහි කරන්න. එතැමිට ඔබට බැනපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ බැනපු කෙනා පින්නතුනේ අද දවසේ යාට ඒ සිද්ධිය මතක නැහැ. අද නෙවෙයි පිනතුනේ බැන්නට පස්සේ කොහොමවත් යට මතක නැහැ. නමුත් ඔබට ඔබ කීවරක් මතක් කරගද ඒක? ඔබ කීවරවතාවක් සිහි කර කර දුකටපත් වුණාද ඒකින්? පිනතුනේ කෙනෙකුට ඔබට බනින්න පුළුවන් එක වතාවයි. හැබැයි ඔබ අවිද්‍යාවෙන් නම් ඉන්නේ. මොකද ඔබට වෙන්නේ? ඔබ නැවත නැවතත් බැනුම් අහන යාගෙන්. එයා එකපාරක් බැනලා අයින් වෙනවා. එයා එකපාරක් ඔබට වෙනස්කමක් කළා අයින් වෙනවා. නමුත් අවිද්‍යාවෙන් සිතන හැම මොහොතකම නැවත නැවතත් ඔබේ දුකටපත් වෙනවා. බුදුහාඳුරන්ගේ දහම කියලා කියන්නේ එකවතාවක් බැනුම් අහලා නවත්තන එකට. නමුත් එකවතාවේදත් බැනුම් අහන්නේ එතනක් හරියට සීපීඩුවා ගත්තා නම් අපි බුද්ධිමත් නම් පිනුතුනේ ඒ තැනත්තාට එකවරක් විතරයි බණින්න පුළුවන්. නමුත් අපේ ළඟ අවිද්‍යාව තිබ්බොත් මොකද වෙන්නේ? කවුද ජයග්‍රහණයටපත් වෙන්නේ? මේ බැනුම් ගැන දිනුව වෙනවා. එයාට වාසිය එක. එයා ඔබගේ හිත රිදවන දෙයක් කරේකින් දිගින් දිගටම ඔබ හිත රිදව ගන්නව නම් එයා දිනලේකින්. එයාට ජයග්‍රහණය දෙන්න එපා. එයාට දිනුම දෙන්න එපා. ඔබ පරාජය වෙන්න එපා. ඔබ පරාජය වුණොත් ඒක ඔබට හානියක්. බුදුහාමරගේ දහම කියන ඔබ පරාජයම් කරන්න නෙවෙයි ඔබ ජයග්‍රහකයන් කරන්න. එයාගෙන් පස්සේ බැනුම් අහන විතරක් නෙවෙයි ඒ මොහොතේත් හරියට සිත පිහිටුවාගෙන ඒ මොහොතේ දුක් ටිකිනොත් නිදහස් වෙන මේ මාර්ගය කියන්නේ. පින්නතුනේ බන්දුල මල්ලිකාව ගැන ඔබ අහලා තියෙනවා. බන්දුල මල්ලිකාවට හිටිය දරුවෝ ටික ඔක්කොම දරුවෝ 32 දෙනෙක් හිටියා කියලා කියනවා. ඒ 32 දෙනාත් අර බන්දුල සේනාධිපතියා 33 දෙනාම එකම තැනකදී පින්නතුනේ මරණයටපත් වුණා. ජීවිතක්ෂයටපත් වුණා. නිවුල්ලු හිටියා කියලා කියන්නේ බන්දුල මල්ලිකාව බොහොම වාසනාවන්ත කෙනෙක්. සුවනල් හිටිය කෙනෙක්. පින්නතුනේ ඒ සිද්ධි අහන මොහොතෙහි බන්දුල මලිකාට දුක ආවේ නැහැ. හරියට සීය පිටවගෙන මේ මොහොතේ හිටියේ ඒ ආරංචිය ලැබෙන වෙලාවේදී. දානයක් බෙදමින් හිටියේ. දැන් අපට දානයක් බෙදෙන ලෑදී වගේ සිද්ධියක් ආරංචි වුණොත් කොහොමද නේ? දරුවෙක් නැති වෙන්න ඕනේ නැහැ. වාහන පාරේ තියෙන වාහනේ කවුරුහරි හැප්පෙයි ගියොත් මොකද නේ? අපේ සම්පූර්ණ මානසිකත්වය වෙනස් වෙනවනේ නේ. පින්නතුනේ අපේ ජයග්‍රහණය කියලා කියන්නේ අපේ සාර්ථකත්වය කියලා කියන්නේ මෙන්න මේ හිතට එන අකුසල චේතනා වලින් අපි කොයිතරම් දුරට නිදහස් වුණාද කියන කාරණය. මෙන්න මේ තැන අපි දක්ෂ වෙන්නට ඕන නිසා හතරවෙනි පියවරෙදි කියන්නේ පින්නතුනි විතක්ක මූල කියලා කියන්නේ ඒ ඇතිවෙච්ච සිතුවිල්ලේ මුලටම ගිහිල්ලා ඒක ඇනලයිස් කර කර බලන එක. බලනකොට පින්නතුනි තේරෙනවා මේක අපි ඉතාම සුළු දෙයකටයි මේ හිතට පීඩාවක් ඇති කරගත්තේ කියලා. ඒක නුවණින් පේනවත් එක්කම තමන්ගේ හිතට ඇතිවන දුක් පීඩාටකින් තමයි නිදහස් වෙන්න පුළුවන්. අපි පින්නතුනි වේගවත් ගමනක ඉන්නකොට මේ සූත්‍රය සඳහන් වෙනවා ටිකක් ගමන අඩු කරන්න කියලා. හිතට පීඩාවෙන් ඉන්න වෙලාවකදී නම් කලබල වෙනන් ඉන්න පොඩ්ඩක් කලබල ගතිය අඩු වෙන්න. ඇවිදිනවා නම් හිට ගන්න. හිටගෙන ඉන්නවා නම් වාඩි වෙන්න. වාඩි වෙන පොඩ්ඩක් නිදහසේ තමන් ගැනම බලන්න කියලා. තමන්ගේ හිත ගැන පොඩ්ඩක් නිදහසේ බලන්න. බලලා හිතට ඒ ඇතිවෙච්ච අකුසල පීඩාවෙන් හිත නිදහස් කරන්න කියලා. එතකොට පළවෙනි එක තමයි අඤ්ඤ විතක්ක, දෙවෙනි එක තමයි ආදීනව, තුන්වෙනි එක අසති, හතරවෙනි එක විතක්ක මූල, පස්වෙනි එක පිනොතිනි අබිනිගණ්හන කියලා කියනවා. අබිනිගණ්හන කියන්නේ අර මුල් පියවර හතරෙම බැරි නම් දත් ටික තද කරගෙන තමන්ගේ දිව උඩු තලට හිර කරගෙන හරි ඒ සිතුවිල්ල නැති වෙනකම් ඉන්න කියලා. එහෙම හරි කළා මේ අකුසල චේතනාවෙන් තමන් නිදහස් වෙන කියලා. පින්නතුනි අපේ හිතට ඇතිවන දුක් පීඩා වලින් මේ ක්‍රම පින්නතුනි දැන් වර්තමානයේ මනෝවිද්‍යාවෙන් මනෝවෛද්‍ය විශේෂඥවරු විවිධ විදිය පරීක්ෂණ කළා, එක්ස්පෙරිමන්ට්ස් කළා, ඒගොල්ලන් ට්‍රීට්මන්ට් විදියට දෙනවා මේවා. හැබැයි බුද්ධිසම් කියලා කියන්නේ නැහැ. ඇයි ඒ? බුද්ධිසම් කිව්වොත් සමහරට ප්‍රැක්ටිස් කරන්න බෑ මේක. මොකද සමහර ආගමකට බැසගෙන ආයෙන්නේ. මේක බුද්ධිස් කන්සෙප්ට් එකක් කිව්වම ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න බෑ. එනිසා සාමාන්‍ය සයිකියාට්‍රික්ස් ලගේ එක්ස්පෙරිමන්ට් එකක් විදියට, ඒක රිසර්ච් එකක් විදියට, ට්‍රීට්මන්ට් එකක් විදියට දෙනවා එයට. දැන් අපි නොදන්නේ පස්සේගේ අවුරුදු ගානේම මනෝවෛද්‍යවරු සඳහන් කරන කාරණයක් තමයි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට කියන ප්‍රධානම කාරණයක් තමයි මෛත්‍රී භාවනා වඩන කියලා. මොකද බොහෝ දිනෙකගේ හිත පීඩනපත් වෙන ප්‍රධානම කාරණයක් තමයි පොදුවේන් එක තියෙන අමනාපකම්. දැන් ගෙදර තමන්ගේ දරුවන ඥාතින හරි ආදරේ. ගෙදරින් පිටේ තියෙන මහ යුද්ධය. පින්නතුනේ අනිත් හැම දෙනා කෙරෙහිම සමසිතින් සමමෙතින් බලන්න පුළුවන් ඇසක් මනසක් අපි හදා ගන්නට ඕන. ඒ සඳහා මේ ගමන් මාර්ගය අපට වටිනවා. අවසාන පියවරදි කියන්නේ අබිනිගණ්ණන කියලා හරියට දත්තික දත්පුර විකාගෙන කියලා අපි කියනෝනේ. එහෙම හරි ඉඳගෙන ඒ අකුසල සිතුවිල්ල දුරු වෙන කම්ම උත්සාහයෙන් ඉඳලා ඒක දුරු කරන්න කියලා. අපේ හිත අකුසල චේතනාවලින් මුදවා ගන්න ක්‍රමය මේ කියන්නේ. පිනුතුනි මේ ගමන මග යන ගමන් පිනුතුනි බෞද්ධ ප්‍රතිපදාව කියලා කියන සම්පූර්ණයෙන්ම පිනුතුනි මානසික සුවයක් කරා යන පිළිවෙතක්. ඒ මානසික සුවේ පිනුතුනි අපි එදිනෙදා දේවල් ලබා ගන්න සතුට ලබා ගන්න ක්‍රමයට වඩා ඊටාම පහසු ඊටාම නිවැරදි ක්‍රමයක්. දැන් අපි සතුට ලබන්නේ කොහමද? කෑමක් බීමක් කාලා වෙන කෙනෙක් හොඳයි කිව්වද නේද? නිතරම අපි බාහිර මත යැපිලින්නේ. කෙනෙක් හොඳයි කියනකම් බලාගෙන ඉන්නවා. කතාව කරාට පස්සේ තාගේ ඇගීම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කෑමක් කිව්වත් තා කෑම රසයි කියනකම් බලාගෙන ඉන්නෝනේ. පිනුදින අපිට නිතරම අපි දැන් බාහිර මත යැපිලා ඉන්නේ. අපේ සතුට තියෙන අනිත් ඇගේ ඇති. දැන් බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ බාහිර මත තියෙන සතුට තමන් අතර ගන්න එක. අන්නේ ගමන් මගේදී පින්නතුනි වඩන්න ඕන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි පින්නතුනි මෛත්‍රී වඩන්නට ඕන. අනිත් පැත්තෙන් ප්‍රඥාව වඩන්නට ඕන. මෛත්‍රී වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. එයාගේ ළඟ කරුණාව තියෙනවා, එයාගේ ළඟ මුදිතාව තියෙනවා, එයාගේ ළඟ උපේක්ෂාව තියෙනවා. ඒ හතර දිගෙන් දිගටම එන්නේ නම් තමන්ගේ වැඩි වෙන්නට ඕන. අනිත් පැත්තෙන් පින්නතුනේ ප්‍රඥා වැඩි වෙන්නට ඕන. ප්‍රඥා වැඩි වෙනවා කියන්නේ මොකද්ද? බුදුදහමේ ප්‍රඥාවට නොඑක වචන කියනවා. පඤ්ඤා කියලා කියනවා, ඥාන කියලා කියනවා, ආලෝක කියලා කියනවා, විඥා කියලා කියනවා, සම්මාදිට්ඨිය කියලා කියනවා, ධම්මවිජය කියලා කියනවා, සම්මා ඥාන කියලා කියනවා. විවිධ වචන තියෙනවා. කම්මසකතා සම්මාදිට්ඨිය කියලා කියනවා, අරිය සම්මාදිට්ඨිය කියලා කියනවා, නොයෙක් වචන කියනවා. වචන 27ක් තියෙනවා. ඔව්. වචන දිගට තියෙනවා. වචන ඉරත් වැඩි වචන 40කටත් වඩා තියෙනවා. ඔව්. පින්වතුනි දැන් මෙතෙන්දී ප්‍රධාන වශයෙන් බුදුදහමෙන් කියන්නේ ප්‍රඥා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකක්ද මේ දෙක? එකක් කම්මස්සගත සම්මාදිට්ඨිය, අනිත් එක ආරි සම්මාදිට්ඨිය. ඒකට ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්න පුළුවන්. සාස්වා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා කියලා කියනවා. එන්න එනම පිනතුනි කර්මයේ පිළිබඳව තියෙන දැනුම වැඩි කරන්න කියලා. අපේ හිත මුල් වෙලා කයින් සිතින් වචනෙන් යමද කරන්නේ ඊට අනුරූප සැප හෝ දුක් විපාක තමන්ට වෙනවා කියන කාරණේ. හිත අපිරිසිදු යමක් කළොතින් තමන්ට දුක් විපාක ටිකක් එනවා. හිත අපිරිසිදුව කරොතින් දුක් විපාක වෙනවා නම් තම මොකද එහෙනම් කරන්නේ? හැකිතා හිත අපිරිසිදු වෙන දේවල් වලින් මඟ හරිනවා. දෙවනි දේ තමයි හිත පිරිසිදු යමක් කළොතින් තමන්ගේ පිටපස්සෙන සෙවණැල්ල වගේ තමන්ට ඒකෙන් සැප විපාක ලැබෙනවා. එහෙනම් මොකද කරන්නේ? හැකිතා හිත පිරිසිදු දේවල් කරනවා. වැඩි කියන්නේ සලකන එක, ගරු කරන එක, දන් දෙන එක, සිල් රකින්න එක, මෛත්‍රී වඩන හැකිතා කේපැත්ත දිනු කරනවා. මේක තමයි කම්මස්සගත සම්මාදිටි ලක්ෂණේ. හැබැයි කම්මස්සගත සම්මාදිටි තුල හිටියත් පින්නතුනේ යා ආත්ම දෘෂ්ටිය තුල නම් ඉන්නේ, යා නিত্য සපාත්ම කියන පද නෙමෙයි නම් ඉන්නේ, ඒකත් සලකන්නේ මිත්‍යා දිට්ඨියක් විදියටමයි. මජ්ක්‍ධිම නිකායේ සම්බාස සූත්‍රය දැක්වෙනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන කෙනා මේ නැවත විපාක විඳින්නේ කියන පද නෙමෙයි යම් කිසි කෙනෙක් කියනවා නම් ඒක දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි විසෝකයක්, කාන්ත දෘෂ්ටි නැමැති කාන්තාරයක අතරමං වීමක් කියලා. මේ කර්ම විඳින සත්‍යයමයි නැවත ඊළඟට විපාකක් විඳින්නේ කියන පදර මේ කියන්නේ සාස්ත්‍ර දෘෂ්ටි තුලින්දීමයි මේ කියන්නේ. ඒකත් පිනතුනේ ලෝකෝත්තර සම්මාදිටිය සාපේක්ෂව ඒක මිත්‍යා දිට්ඨිය. හැබැයි සාමාන්‍ය ලෝකයේදී ඒක සම්මාදිටියක් කියලා කියනවා. සම්මාදිටිය සහ මිත්‍යා දිට්ඨිය ප්‍රභේද තියෙනවා. දැන් මිත්‍යා දිට්ඨිය කියන එක නියත මිත්‍යා දෘෂ්ටි කියලා එකක් තියෙනවා. සාමාන්‍ය මිත්‍යා දිට්ඨිය කියලා එකක් තියෙනවා. සම්මාදිටියත් එහෙමයි. කම්මස්සගත සම්මාදිටිය කියන එකක් තියෙනවා, ආර්ය සම්මාදිටිය කියන එකක් තියෙනවා. කම්මස්සගත සම්මාදිටියද කියන්නේ පින්නතුනි අපේ ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා, තිමිච්ච ලෝකයක් අපි ඉපදුණා, අපි මිය ගියාට පස්සේ ලෝකෙ ඉතුරු වෙනවා කියන කාරණය. කියමද තමයි ලෝකේ ඕ සියලුම ආගම් දර්ශන තියෙන්නේ. ආර්ය සම්මාදිටිය යනකොට කොහොමද අපේ ලෝකය කියලා කියන්නේ? ඇසේ පහළවීම ලෝකයේ පහළවීම, කනේ පහළවීම ලෝකයේ පහළවීම. අපි ඇසෙන් රූපයක් දකිනවා නම් ඒකයි ඒ වෙලාවට පහළ වෙච්ච ලෝකේ. මේකට බුදුදහමේ කියන්නේ අහොත්වා සම්බුතං හොත්වා නබවිසති. පෙර නොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැම මොහොතම සිදුවන්නේ අපි ඇසෙන් රූපයක් දැක්කනම්, කනෙන් ශබ්දයක් ඇහුවනම්, නාසයෙන් ගඳ සුවඳක් විඳනනම්, මේ මොන ඉන්ද්‍රියෙන් අපි කරුණක් ගත්තත් සිදුවෙන්නේ මේ පංච උපාදානස්කන්ධයේ ඒ මොහොතේ පෙර නොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි දරුවෝ දිහා බැලුවා කියලා කියන්නේ, අපේ අම්මත් එක්ක කතා කළා කියලා කියන්නේ, අපි ඉස්කෝලේ ගිහපු සිතුවිල්ලක් හිතුවා කියලා කියන්නේ, කෑමක් කෑවයි කියලා කියන්නේ, හොඳ ඇඳුමක් ඇඳයි කියලා කියන්නේ, තමන් ජීවිතේ කරන ඕනම දෙයක් අතීත, වර්තමාන, අනාගත, හීන, ප්‍රණීත, දුර, ළඟ, සුකුම, ඕලාරික, ආධ්‍යාත්මික, බාහිර මේ මොන ප්‍රභේදයෙන් අපි මේව ගත්තත් පින්නතුනේ හැම මොහොතකම සිදුවන්නේ මේ පංච බලස්කන්ධය හටගන්නව නිරුද්ධ වෙනවා. මේක තමයි අපේ ජීවිතය. මෙහෙමම පංච බලස්කන්ධය ඉන්නවා, බාහිර පංච බලස්කන්ධය කියලා එකක් නැහැ. පංච බලස්කන්ධ හුඟක් නැහැ ලෝකෙට මේකයි තියෙන්නේ. තමන් ලෝකේ දැනගන්නව නම් ඒ මොහොතේ පංච බලස්කන්ධය. පින්නතුනේ මෙන්න මේක තේරුම් ගන්න තමන්ට තේරෙනවා තමන් කොයි තරම් දුරට අවිද්‍යාව තුළද ඉන්නේ කියන එක. එන්න එනම පින්නතුනේ තමන් විරාගී බවට යනවා, තමන් ඇලීම ගැටීම දුර වෙලා උපේක්ෂා සහගත කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනේ බුදුදහමේ ඉහෙළම ඥාන විදියට කියන්නේ. බුදුහාම සඳහන් කරනවා පෘථග්ජන කෙනෙකුට මාර්ගඵල ලබන්නත්, සීක වෙන්නත්, සීක පුද්ගලයෙකුට අසීක වෙන්නත්, අසීක කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත්. රහතන් වහන්සේට පිරිනිවනතෙක් සුවසේ සැනසීමෙන් වාසය කරන්නට මම එකම ධර්මය දේශනා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කර මොනෝද ඒකම කාරණේ? මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහේ සමුදය, අත්ංගම, ආස්වාද, ආදීනව, නිස්සර නෝනින් බලන්න කියලා. ඒ බලන මොහොතේ පින්නතුනේ ඔබ ජාතියෙන් නිදහස් වෙලා. ඒ බලන මොහොතේ ඔබ ජරාවෙන් නිදහස් වෙලා. ඒ බලන මොහොතේ ඔබ ව්‍යාධියෙන් නිදහස් වෙලා. ඒ බලන මොහොතෙහි ඔබ මරණයෙන් නිදහස් වෙලා. ඒ බලන මොහොත තුල ඔබ මිය ගියොත් යම්කිසි අවස්ථාවක හරියටම සිත පිහිටුවාගෙන ඉනිරාකදී ඔබ මිය ගියොත් මොකද වෙන්නේ? ඔබේ මරණයත් ඔබේ පිරිනිවන් පෑමත් එක මොහොතේ සිදුවෙන සමසීසී කියන පුද්ගලයා බවට පත් වෙනවා. මෙන්න මේක පින්නතුන් සිහි කරන පාරේ පුළුවන් තරම් වැඩි කරන්න. මේක වැඩි වෙන පින්නතුනි ඔබ එන්නේ නම නිහඬ කෙනෙක් බවට පත් වෙනවා. ඔබේ සතුට තියෙන්නේ කතා නොකර හිටිය ප්‍රමාණයට. ඔබේ සතුට ලැබෙන්නේ අනිත් අය ඔබට නොසලකා හැරිය තරමට. දැන් සතුට තියෙන්නේ සැලකුව පමණටනේ. කතා කරව පමණ තමයි දැන් සන්තෝෂ වෙන්නේ අපිනේ. පින්නතුනි ධර්ම මාර්ගයේ ඉන්නේ නම් මොකද වෙන්නේ? මං කරුණුත් මේ ඇතන ඇතන කියලා ඇති අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට කරන් ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල කියනවා. ඒ හැඳුන නිතර විවේකී ඉඳගෙන භාවනා කර කර ඉන්නවා. පින්නතුනි අපට උනත් නිතර භාවනා නොහිටියත් අපි නිතරම සති නිමිත්ත නම් ඉන්නේ. නිතරම සමථ දර්ශනා නුවණින් නම් අපි ඉන්නේ පින්නතුනි. අපි වැඩ කරමින් හිටියත් අපි භාවනාවක් ඉන්නේ. එන්නේ නම් පින්නතුනි මානසික සුවේ ඇත්තටම තමන්ගේ මානසික සුවේ තමන්ට වැඩි වෙනවද කියලා බලන්න එක සලකුණක් තමයි තමන් එන්නේ නම් නිහඬ කෙනෙක් බවට පත් වෙනවා. නිහඬ බව තුළ තමයි පින්නතුනි නියම සතුට තියෙන්නේ. ආධ්‍යාත්මිකව සංසිඳියාට පත් වෙන්න යාගේ විතක්ක ਵਿਚාර අඩු වෙනවා. විතක්ක ਵਿਚාර කියන්නේ කතා කරන්න ඇතුලෙන් කරන සෝදානම අඩු වෙනවා. බාහිරින් වචන කතා නොකර ඇතුලෙන් හිතෙන් කතා කර කර ඉන්නෙත් නෑ යා. දැන් සාමාන්‍යයෙන් අපි කරන්නේ පිටින් කතානකට ඇතුලේ ලොකු සාකච්ඡාවක් නේනේ. ආවලා ආවා ගියා මට වඩා හොඳයි එහෙම කිය කිය ඇතුලෙන් ලොකු සාකච්ඡාවක් මෙහෙ තියෙනවා. පිටින් කතා නොකරත් පිටින් පේන්නේ හොඳට බොහොම සංසුන් කෙනෙක් වගේ ඇතුලේ මහා යුද්ධයක් මෙහෙ තියෙනවා. පින්නතුනන්න ඒකත් අඩු වෙනවා. ඒකට කියන්නේ විතක් විචාර අඩු වෙනවා කියලා. ආධ්‍යාත්ම දියුණු වැඩි වෙන මෙන්න මේ සංසිඳියාව අපේ ජීවිත තුළ ඇති වෙනවා. ඒ සංසිඳියාව වැඩි වෙන පින්නතුනේ අපේ ජීවිතවලට ලොකු වටිනාකමක් ලැබෙනවා. එතකොට පින්නතුනේ අපි නිතරම අපි ගමනක් ගියත් වැඩක් කළත් නිතරම අපි ධර්මයත් එක්ක ඉන්නේ. නිතරම පින්නතුනේ අපි වටිනාම කෙනෙක් බවට පත් වෙන තමන් වාහනයක ගියත් තමයි යන්නේ මෛත්‍රී භානාව වඩමින් අනිත්‍ය භානාව වඩමින් බුදුගුණ භානාව වඩමින් තමන්ට හැම තැනම කරන්න වැඩක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි තමන් ධර්ම මාර්ගයේ ඉදිරියට යනවාද කියලා තමන්ට තවත් බලන එක ප්‍රධාන සලකුණක් තියෙනවා. අපි මුලින් කාරණයක් කිව්වා ඒ තමයි තමන් නිහඬ කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ කාරණය තමයි තමන් වැඩක් කරනකොට ඒ කරන වැඩේ පිළිබඳ උපරිම අවධානයෙන් කරන අවස්ථාවේ සතුටෙන් ඒක කරනවා. දැන් අපට අපි එදිනෙදා කරන වැඩවලදී කොහොමද අපිට සතුට තියෙන්නේ? මේ වැඩේ කරලා ඉවරමඩ පස්සේනේ. දැන් ගමනක් යනවා නම් 60 නම් බලනවා. දැන් 59 58 57 කීකී බල දැන් යන්නේ. දැන් 60 ගියාට පස්සේ තමයි සන්තෝෂේ තියෙන්නේ. දැන් දරුවෙක් නම් උපදෙස් කාලේ පටන්ම බලන ඉස්කෝලේ බාර දෙන්න මොකද්ද කියලා. පස්සේ කොලෙජ් එක මොකද්ද? ඊට පස්සේ යුනිවර්සිටි එක. ඔක්කොම බාල ඉවරලා අන්තිමට බලනකොට දරුවගේ විවාහ උත්සවය ඊට පස්සේ. දරුවෝ ඊට පස්සේ ළඟවත් නැහැ. පින්නතුනි අපිට පින්නතුනි නියම සතුට කියලා කියන්නේ තමන් යම්කිසි වැඩක් කරනවා නම් වාහනේ පදවන්න ගස් විල ඉඳලාම තමන් හොඳ කමටහන කියන්නේ හොඳ අරමුණ කියන්නේ. තමන් ඉක්මනට ඒ ටික ගෙවා ගන්න නෙමෙයි බලන්නේ. ඒ යන මොහොතේ ඒ එක හැතැම්ම තුළ තත්පර 10ක් හරි තමන් භාවනාවක ඉන්නවා. ඒ හැම මොහොතේම තමන් උපරිම පිරුණු දෙයක් ඒ කාලය තුළ තමන් කරනවා. ඔබ ගෙදර කෑම ටික උයද්දී නිකම්ම කෑම ටික විතරක් උයලා ඉවරුණා වෙන්න බෑ ඔබට. ඒ කෑම ටික උයලා ඉවරනත් එක්කම ඔබේ මෛත්‍රී භාවනාවත් වැඩිලා තියෙනට ඕන. ඔබ අනිත්‍ය සංඥා වැඩිමත් වැඩිලා තියෙන ඕන ඒකෙදි. එහෙමනම් තමයි ඔබේ ඒ කටයුත්ත සාර්ථක වුණා වෙන්නේ ඔබ බෞද්ධ ශ්‍රාවකෙක් විදියට. කෑම ටික රසට විරුණා කියලා විතරක් ඔබ සාර්ථක වෙන්නේ නැහැ. හැතැම් හැටක් යන තියෙන එක වෙනදට වඩා විනාඩි 5ක් වේගෙන් ගියා කියලා ඔබ සාර්ථක වෙන්නේ නැහැ. ඔබ සාර්ථක වෙන්නේ කොහොමද? ඔබ මේ 60 50 60 යන දුරේදී ඔබ කොයිතරම් දුරට ඒ කාලයෙන් ප්‍රයෝජන ගත්තාද කියන කාරණේ. ඔබ වේගෙන් නිකරුණේ ඒ පාරේ ගියා නම් සීය එහෙම දුවමින් ඔබේ නිකරුණේ ගෑස් ටික පිච්චිලා ගියා. ඔබ වාහනේ පදවන හැම මොහොතම ඔබේ සල්ලි වැය වෙන්නේ. සල්ලි විතරක් නෙවෙයි. ඔබ සසර ප්‍රාර්ථනා කරලා ලැබු කාලයයි බුද්ධෝත්පාද කාලයයි මේ ඔබෙන් ගෙවි යන්නේ. අන්න ඒකේ අනර්ථය ගෑස් ටික සල්ලි ටික නෙවෙයි. මේ සම්බුද්ධෝත්පාද කාලය පිනතුනේ නිකරුණේ ගතවල යන්නට දෙන්න එපා. ඒ මොහොතේ හැම මොහොතකම තමන්ගේ සිහිය නුවණ පවත්වා ගැනීමෙන් හැම මොහොතෙම ඒ කාලයෙන් ප්‍රයෝජන ගන්න. එතකොට ධර්ම මාර්ගයේ යන කෙනෙක්ගේ ජීවිතයේ තියෙන ලක්ෂණයක් තමයි එයා හැම මොහොතම ඒ කරන වැඩේ තෘප්තිමත්ව සිහියෙන් නුවණින් අවධානයෙන් කරන්නේ. එයාට වැඩ කරන වෙලාවේ සතුට තියෙන්නේ. වැඩේ කළ ඉවර වුණාට පස්සේ නෙවෙයි. දැන් අපි කොහොමද ඉන්නේ? දැන් අපට සතුට තියෙන්නේ වැඩේ කළ ඉවර වුණාට පස්සේ. වැඩට යනවා නම් වැඩට ගිහිලි ඉවර වුණාට පස්සේ තමයි සන්තෝෂය තියෙන්නේ. ගිහිලා ආවට පස්සේ බුදිය ගත්තට පස්සේ. ඊට පස්සේ නැගිටිට පස්සේ ඊට පස්සේ ආයි වැඩට ගියාට පස්සේනේ. නමුත් කවදාවත් අපට ඒ සතුට ලැබෙනවද නැන්නේ. බුදුදහමෙන් කරන්නේ පේනතුනේ අපි යම් වැඩක් කරනවා නම් අන්න ඒ වැඩ තුලදීම අපට සිහිය නෝන දිනු කිරීමෙන් ඒ වැඩ තෘප්තිමත් සතුටින් භාවනාවක් විදියට කරන එක. ඒ තුලින් තමයි පිනතුනේ තමන්ගේ සිහිය හා නෝන වැඩිලා තමන්ගේ ප්‍රඥාව දිනු වෙන්නේ. ඒ නිසායි අවසාන ප්‍රතිඵලය තමයි පිනතුනේ ප්‍රඥාවේ ඉහළම අවස්ථාව යමක් දකිනකොටම දිත්තේ දිට්ඨමත්තන් කියපු විදියට ඒක ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන දෙයක් කියලා අපි දකින්න දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ දක්ෂතාවය තමයි පිනතුනේ ක්‍රමානුකූලව අපේ ජීවිත තුළ වැඩි වෙන්නට ඕන. ඉතින් අද අප සාකච්ඡා කරේ විතක්ක සංඨාන සූත්‍රය. මේ සූත්‍රයෙන් සඳහන් කළේ අපේ හිතේ ඇතිවන ලෝභ දේ සමෝහ දුරු කරගන්නේ කොහොමද කියලා. ඒකේ පළවෙනි පියවර විදියට සිතුවිල්ලක් කෙනකොට ඒ සිතුවිල්ලට වෙනස් සිතුවිල්ලක් අන්‍ය විතක් විදියට මෙනෙහි කිරීම, නැත්නම් ඒ ආදීනව සිහි කිරීම, නැත්නම් ඒක සිහි නොකර සිටීම, නැත්නම් විතක්ක මූල කියලා ඒක මූලටම කියලා සිහිපත් කිරීම, නැත්නම් අබිනිග්ගහනන කියලා විදියට ඒක දැඩි වීරියෙන් දත්තික මැඩගෙන හරි දිව විකාගෙන හරි මෙන්න මේ අකුසල සිතුවිල්ල දුරු වෙන විදියට තමන්ගේ හිත රැක ගන්න කියන එක. පින්තුනි අපි වහවහාම මේ ධර්ම මාර්ගයේ අප්‍රමාදීව ඉදිරියට යමු. ඇයි ඒකට හේතුව? අපි දිනපතාම ලෙඩ රෝග වලට පත් වෙමින් ඉන්නේ. දිනපතාම අපේ වයස ටිකෙන් ටික වැඩි වෙනවා. ටිකෙන් ටික අපි දිරාපත් වෙනවා. ටිකෙන් ටික අපි මරණය කරා ළඟාවෙමින් මේ ඉන්නේ. උපන්දින සමරණය කියලා කරන්නේ බොහොම කේක් කපල නේද? සින්දු කියලා අපි කියන්නේ. තව අවුරුද්දකින් මරණයට ලං වුණා කියලා අපි අපුඩි ගහන හැපි බර්ත්ඩේ කියලා මේ කියන්නේ. පින්නතුනි යථාර්ථයේ මේක ඒ නිසා බුදුදහම කියලා කියන්නේ මේක නුවණින් දැකලා අප්‍රමාදීව මේ යන වේගයට වඩා ධර්ම මාර්ගය තුර ඉදිරියට ගිහිල්ලා පින්නතුනි අපි මේ ධහමෙන් ප්‍රයෝජන ගනිමු. ඉතින් එසේ කිරීමට තෙරුවන් සරණින් ඔබ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින මේ පින්කමේ දායකත්වය උසලමින් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ මෙත වසර කිහිපෙන කලින් මිය ගිය දිලිනේ ශ්‍රී රාම්‍යා ප්‍රනාන්දුවේ දියණියට පුණ්‍යානුමෝදනා කිරීමට. ඉතින් ඒ දියණිය ඇතුළු ඔබ අප නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු ඥාති උද මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කින ප්‍රාර්ථනාවෙන් අපි මිය ගිය ඥාතීන්ට සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් සම්මද්‍රශක දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රටේ සම්බුද්ධ ශාසනය බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණ ආනසංසයෙන් මේ සිද්ධ කරගත් උතුම් පින්ක මනසංසයෙන් පින්දුන හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා පරලෝක ජීවිත සුගතිගාමි වේවා ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිස්සෝකා අන්තෝ සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොමින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාතම තෙරුවන් සරණයි.